බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි තတိယံတိ සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දස්සාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ තේ වන්ත සතං ජීවේ අපස්සං ධම්ම මුන්තමං ඒකාහං ජීවිසං සේයෝ පන්සතෝ ධම්ම මුන්තමන්ති සදවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ නිවසට ගැස්සෙච්ච මේ හැම දිනම බලාපොරොත්තු වන්නේ ඉතාමත් කෘතවේදී සින්කමක් සිදු කරන්නට. මේ ඇත්තන් සමග එකට බොහෝ කාලයක් ජීවත් වෙච්ච ඥාතිවරේ හිතවතෙක් සිහිපත් කරලා එතුමාට මියගියාට පස්සේ කරන්න පුළුවන් ඥාතික යුතුකම හැටියට ඥාතික සංග්‍රහය හැටියට කරන පින්කමයි මේ ඇත්තන් මේ කරන්නට බලාපොරොත්තු වන්නේ. බෞද්ධයන් හැටියට පින්නතුනි අපිත් එකට ජීවත් වෙච්ච කෙනෙක් මිය ගියාම අපේ චාරිත්‍රය තමයි ඒ අයගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී සින්දහම් කරලා සින් අනුමෝදන් කරනවා. ඒ වගේම දවස් 7ක් ගියාට පස්සේ සින්කම් කරලා සින් අනුමෝදන් කරනවා. ඒ වගේම 3 මාසෙන් අවුරුද්දෙන් ආදී වශයෙන් සින්කම් කරලා සින් අනුමෝදන් කරනවා. සමහර අය පින්නතුනි මිය ගිහිල්ලා අවුරුදු 10, 15, 20, 50, 60 කීප අවස්ථාවලත් සින්දහම් කරලා සින් අනුමෝදන් කරන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි අපේ බෞද්ධ චාරිත්‍රය. සින්නතුනි අපි නොයේ කවස්තාවල විවිධ ධර්මෝ නිමිති කරගෙන සින්දහම් කරන්නේ විශේෂයෙන් මේ මියගියට සින් අනුමෝදන් කරන්න විතරක් නෙවෙයි. ජීවත්වලින් අපට අපේ ජීවිත වඩාත් මාර්ථවත් වෙන්නයි අපි සින්දහම් කරන්නේ. බුදුදහමට අනුව මිය යන හැම දෙනෙක්ම සින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිය යන අයගෙන් ඉතාම සීමිත පිරිසක් තමයි සින් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි එක ඥාතිවරයෙක් අරමුණු කරගෙන සින් අනුමෝදන් කළත් ඇතැම් විට අපේ සසර ගමනේදී අපේ බොහෝ ඥාතීන් ඉන්නව පුළුවන් සින් බලාපොරොත්තු වෙන්. ඒ නිසා එක ඥාතිවරයෙකුට සින් අනුමෝදන් කරනකොට ඇතැම් විට බොහෝ ඥාතීන් සින් අනුමෝදන් වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අනිත් දේ තමයි පින්නතුනි ඒ මියගිය කෙනා වෙනුවෙන් සින්දහම් කරනකොට වඩාත්ම ඉස්මතු වෙන්නේ ඒ ජීවත් වෙන කෙනාගේ ගුණයයි. මොකද මියගියාට පස්සේ අපි කෙනෙකුට උපකාරයක් කරන්නේ කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ජීවත් වෙන කෙනෙකුට නම් දරුවන්ට ඥාතීන්ට ආදි වශයෙන් අපි යම් යම් දේවල් කරන්න යමක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මියගිය කෙනෙක් වෙනුවෙන් අපි සින් අනුමෝදන් කරනවායි කියලා කියන්නේ ඒ මියගිය තැනැත්තාගෙන් කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන කරන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ඒ මියගිය කෙනා ජීවත් වෙන කාලයේදී අපට කරපු උදව් උපකාර සිහිපත් කරලයි අපි පින්කම් කරලා සින් අනුමෝදන් කරන්නේ. ධර්මයේ සඳහන් වෙනවා මියගිය ඥාතිවරයෙකුට පින්කම් කරලා සින් අනුමෝදන් කරද්දී අපේ සිතේ පවත්වා ගත යුතු ස්වභාවය කුමක්ද කියලා. ධර්මයේ සඳහන් වෙනවා අදාසිමේ අකාසිමේ ඥාතිමිත්තා සකාචමේ චේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේකත මනසරං කියලා. ඒ පාලි පාඨයේ තේරුම තමයි මේ මියගිය කෙනා ජීවත් වෙන කාලයේදී අපට මේ වගේ උදව් කළා, මේ වගේ උපකාර කළා, මේ වගේ අපට සත්කාර සම්මාන කළා කියලා අර ජීවත් වෙන කාලේ කරපු උදව් උපකාර සිහි කරලා පින් අනුමෝදන් කරන්න කියන එකයි ධර්මයේ සඳහන් වන්නේ. සිනුතුනේ ඇත්තෙන්ම අපේ චාරිත්‍රයේ තමයි එකට ජීවත් වෙන කෙනෙක් අපට උදව් නොකළත් එකට හිටිය කෙනෙක් මිය ගියාම අපි සින් අනුමෝදන් කරන එක ඉතාම වටිනා දෙයක්. අපි දන්නවා සමහර නිවෙස්වල සමහර සත්තු බල්ලන් පුසංගනි සත්තු මිය ගියාම සින්කම් කරලා සින් අනුමෝදන් කරනවා. එහෙම අවස්ථාවක් මේ නැත්තම් අහලා තියෙද දන්නේ. දැන් කොළඹ පැත්තේ ඉන්නකොට ඒක අපට දැක ගන්න පුළුවන්. ඇතැම් විට කියනවා නුගේ ගොඩ ගෙදර හිටිය හවල් බල්ලටයි පොල්ලු පිටියේ ගෙදර හිටිය හවල් බල්ල කියලා බල්ල ඒ සතුන්ගේ නම් කියනවා සින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ තරම් අපේ පෘථිවිදීත්වයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ඉන්න එක එක්තරා විහාරස්ථානයක් සමීපයක එක්තරා මන්සන්ධියක හිඟන මිනිස්සෙක් ජීවත් වුණා. හිඟමනේ ජීවත් වුණා. ඒ මිනිස්යා හදිසි අනතුරකින් මිය ගියා. මිය ගියාට පස්සේ ඒ සමීපයේ ත්‍රිවිල් වල වැඩ කරන කට්ටිය එකතු වෙලා ඒ අර මිය ගිය මිනිස්යාට පින්කමක් කරලා පින් අනුමෝදන් කරා. කිසිම ඥාතිවරයෙක් කාර්යාලේ හිටියේ නැහැ. එතකොට අර මිනිහගෙන් කිසිම උදව්වක් අර ත්‍රිවිල් වල වැඩ කරන්නට ලැබුණේ නැහැ. නමුත් අර එකට දකින්න හරි දර්ශනෙන් හරි හිටිය කෙනෙක් ගියා නැතුණාට පස්සේ යාගෙන වියෝයෙන් තියෙන සංවේගය අඩු කරගන්න පින්දාම් කළ පින් අනුමෝදන් කරනවා. ඒ තරම්ම අපේ සමහර මිනිස්සු කෘතවේදී. ඒ තරම්ම අපි අනිත් අය වෙනුවෙන් උපකාරයක් කරනවා. ඒක තමයි අපේ ලක්ෂණය. විශේෂයෙන්ම අපි දන්නවා වෙසක් දවස්වල පොසොන් දවස්වල වගේ දවසකදී විදේශීය කෙනෙක් ලංකාවට ආවහම ලංකාවේ අය ගැන දැකලා පුදුමයට පත් වෙනවා. මේ තරම් දන් දෙන මිනිස්සු ඉන්නවද කියලා. ලෝකේ කොහෙවත් පින්නතුනි මේ වගේ දන් දෙන රටක් නැහැ. ඒ තරම්ම අපේ මිහිඳු හාමුදුරන්ගෙන් ලැබිච්ච ආවාසිය නිසා අපේ ගුණධම් අපේ සිත්වලට අපේ ජීවිතයට කාරදෙල තියෙනවා. මෙන්න මේ ලක්ෂණේ අපේ රටේ ජීවත් වෙන අනිත් අයගෙත් මේ ලක්ෂණේ තියෙනවා. කිසිදු ආගම් ભેදකින් තොරව මේ ලක්ෂණේ තියෙනවා. ඇතැම් ප්‍රදේශවල අපි දන්නවා ස්වාමීන් වහන්සේලාට උදව් කරන අන්‍යාගමික අය. ඇතැම් විට වෙසක් වලට පොසොන් වලට දන්සල් දෙන අන්‍යාගමික අය. ඇතැම් විට ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වුණාම ඒ එන අයට සංග්‍රහ කරන ඇතැම් විට මුස්ලිම් අය. ඒ වගේ අවස්ථා ගැන අපි අහලා තියෙනවා. මොකද අපිත් එකට ජීවත් වෙනකොට ඒ අයටත් අපේ මේ හොඳ සිරිත් කාටත් ඒක රාශි වෙනවා තියෙනවා. ඒ නිසා අපේ තියෙන පිනසුනි ගුණධම් තුරුවෙන් හෝ අපට ඉස්මතු කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයේ අපි අර්ථයක් දැක්කාය කියලා කියන්නේ. එක්තරා සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරනවා ආහාර නිද්‍රා භයමයි තුනංච සාමාන්‍ය මේතත් පසුබිය සමානා. ධර්මෝහි තේසා මදිපෝ විශේෂෝ ධර්මේන හේනා පසුබිත් සමානා කියලා. ඒක සංස්කෘත ශ්ලෝකයක්. මේ ශ්ලෝකයේ තමයි ආහාර නිදා ගැනීම බියවීම මෛතුනේ කියන්නේ මේ කාරණා හතර. ආහාර නිද්‍රා භය මෛතුනංච සාමාන්‍ය මේතත් පසුබිත් සමානා. මේ කාරණා හතර මනුෂ්‍යයන්ට සමානයි, ඒ වගේම තිරිසංගත සතුන්ට සමානයි. ආහාර ගැනීම, නිදා ගැනීම, බියවීම, මෛතුනේ කියන මේ කාරණා හතර. ඊළඟ පාඩයෙන් සඳහන් කරනවා ධර්මෝහි තේසා මදිකෝ විශේෂෝ. මේ කරුණු හතරෙන් මිනිසා සතුනොත් වෙනස් කරන ප්‍රධානම සාධකය තමයි ධර්මයේ කියන එක. ධර්මයෙන් හිනා පසුබිය සමානක්. යම් කෙනෙක් ධර්මයෙන් තොර වුණා නම් ආධ්‍යාත්මික වශයෙන් කරුණා මෛත්‍රිය ආදී අනිත්‍යට උපකාර කිරීම ආදී ගුණයන්ගෙන් යම් කෙනෙක් තොර වුණා නම් ඒ කෙනා ගැන සඳහන් කරනවා පසුබිය සමානක්. ඒ කියන්නේ සිව්පාවුනා සමානයි කියලා. මේක මේ අදයියේ කියපු ශ්ලෝකයක් නෙමෙයි, මේට අවුරුදු දහස් ගාණකට කලින් ಭಾರತ ජන සමාජයේ පඬිවරෙක් සඳහන් කරපු ශ්ලෝකයක්. එනිසා පින්වතුනි, මිනිස්යන් අතරින් කිසිදු ආගම් ભેදයකින් තොරව අපේ ළඟ තියෙන ප්‍රධානම සුවිශේෂ සත්‍යය තමයි ගුණධම් කියන එක. එනිසා මේ ගුණධම් මේ අත්ංග ළඟ තියෙන ගුණධම ප්‍රකට වෙන අවස්ථාවක් තමයි මේ අද මේ කරන තින්කම. මේ අත්ංග බොහෝ කලයක් ජීවත් වෙච්ච DH ආර්යසේන මහත්මයා සිහිපත් කරලා එතුමා මිය ගිහිලා අවුරුද්දක් සම්පූර්ණ වෙන අවස්ථාවේදී ඒ ආදරණීය ස්වාමි දියණිය හැටියට, ඒ වගේම තමන්ගේ දියණිය හැටියට, ඒ වගේම සහෝදර සහෝදරයන් හැටියට, ඥාතිවරයන් හැටියට, අසල්වැසියන් හැටියට කරන්න පුළුවන් ඥාතික යුතුයකමයි මේ අත්යන් දැන් මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආර්යසේන මහත්මයා අපි අවසර ගානක් ආශ්‍රය කළා. අපත් සමග එකම ආයතනයේ සේවය කළා. සංස්කෘතික දෙපාර්තමේන්තු යටතේ තියෙන සිංහල විශ්වකෝෂයේ තමයි එතුමා කාලයක්ම සේවය කළේ. සිංහල විශ්වකෝෂය කියන එක ගැන මේ පිළිතුරු දාන්න වැටියට මේ ඉස්සරහා තියෙන පොත්ටි කොයි රතුපාට පොත් එකක් තියෙන්නේ. ඒ තමයි සිංහල විශ්වකෝෂ කියලා කියන්නේ. සමහරක් තැන් හැබැයි මේ විශ්වකෝෂ කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. විශ්වකෝෂයක් ශබ්දකෝෂයක් කියලා කියන්නේ පින්නතුණි භාෂාව ගැන තියෙන ඉහළම ප්‍රාමාණික ග්‍රන්ථය කියලා සැලකන්නේ. යම් කිසි දෙයක් භාෂාව ගැන ගැටලුවක් ඇතිවෙච්ච ඇතුණාට පස්සේ අවසාන වතාවට බලන ඉහළම ප්‍රාමාණික ග්‍රන්ථය හිත සැලකන්නේ ශබ්දකෝෂය සහ විශ්වකෝෂය. ඉංග්‍රීසියෙන් අපි කියනවා ඩික්ෂනරි ඇන් එන්සයික්ලෝපීඩියා කියලා. එතකොට ශබ්දකෝෂිකෙන් කරන්නේ වචන ගැන පොඩි විස්තරයක් කරන එක, විශ්වකෝෂිකෙන් කරන්නේ වචන ගැන දිග විස්තරයක්. ලොකු ආටිකල් එකක් තියෙනවා. ඇතැම් විට ඒකට පින්තූර තියෙනවා. ඒ ගැන තියෙන පුළුවන් සියලුම අර්ථ විග්‍රහ තියෙනවා. දැන් මේ පින්තූර නම් බලන්න පුළුවන්. ඒක රටවල් ගැන තියෙනවා, පුද්ගලෝ ගැන තියෙනවා, දර්ශන ගැන තියෙනවා, ගංගා ගැන තියෙනවා, නගර ගැන තියෙනවා. සියල්ලක්ම දෙය ගැන අකාරාදී පිළිවෙතක සඳහන් කරනවා. දැන් අයන්න ගැනකොට අයන්න ගැන සියලුම විස්තරයක් තියෙනවා. ඊට පස්සේ අම්මා කියලා කියන්නේ කවුද කියලා. ඒ වගේ අකාරාදී නැත්නම් කියන්නේ ගැනකොට ඉන්දියාව, යන්න ගැනකොට එංගලන්තය, කියන්නේ ගැනකොට ඉන්දුනීසියාව, මේ වගේ හැම පදයක් ගැනම සිංහල භාෂාවෙන් තියෙන්නේ අපේ සිංහල ලංකාවට විවහාර වෙන විදිහටයි තියෙන්නේ සම්පූර්ණ අර්ථ විග්‍රහයක් ඒක තියෙනවා. එතකොට යම්කිසි ලිපියක් යම්කිසි මාතෘකාවක් ගැන ඉහළම තොරතුරු ඇතුළත් වෙන ප්‍රාමාණික ග්‍රන්ථය හැටියට සැලකෙන විශ්වකෝෂය. එතකොට ආර්යසේන මහත්මයා කාලයක් වැඩ කළේ විශ්වකෝෂයෙන්. ඉතින් එතුමා ඒ කියන්නේ විශ්වකෝෂයට තෝරාගන්නේ ලොකු තරගකින්. දැන් මෑත කාලේම පිරිසක් ගත්ත විශ්වකෝෂයේ කතුරු මණ්ඩලයට වෙනත් තැන්වලට යනකොට වඩා ලොකු තරගකින් තමයි තෝරගන්නේ. දැන් ලංකාවේ තියෙන විභාග අතරින් යම් කිසි රැකියාවලට ගන්න තනතුරු අතරින් සිවිල් සේවය තමයි ඉහළම තරගයේ හැටියට සැලකන්නේ. සාමාන්‍ය සිවිල් සේවය විභාගයකට උපාධිධාරීන් 20,000 30,000 කියලා දැන් මේට 200ක් විතර ගන්නවා අවුරුදු දෙක තුනකට එක්වරක්. නමුත් විශ්වකෝෂයට එකපාරක් විභාගයක් තිබුණා 6,000 8,000 විතර ප්‍රමාණයක් විභාගෙ ලිව්වා. ලියලා අන්තිමට තෝරලා ගත්තේ 5-6 දෙනා ගත්තේ. උපාධිධාරීන් ඒ තරම් විභාගයකින් තමයි ගත්තේ. එතකොට මේ ඇත්තන්ට හිතන්න පුළුවන් කොයිතරම් අමාරුද විශ්වකෝෂයේ කාර්ය මණ්ඩලයට යන එක කියලා. එනිසා අනිත් හැම තැනකටම වඩා ඉතාම අමාරු වෘත්තියක් හැටියට සැලකෙන, ඒ වගේම ගියාට පස්සේ ඉතාම වගකීම් ප්‍රේත කාර්යභාරයක් තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ ආර්යසේන මහත්මයා කලත් සේවය කළේ මේ විශ්වකෝෂයේ. එතුමා සහකාර කතුරුවරයෙක් වශයෙන් බැඳිලා පස්සේ නියෝජ්‍ය කතුරුව දක්වාම එතුමා සේවය කළා. ඉතින් එතුමා තුළින් ඒ විශ්වකෝෂයට ලොකු සේවයක් වුණා. ඒ සේවය අපි නිතර අගයනවා. ඒ වගේම හිටිය කාර්ය මණ්ඩලයත් සමග එතුමා බොහොම සුහදව කාලය ගත කළා. බොහොම ප්‍රාමාණික දැනුමත් තිබිච්ච කෙනෙක්. ඉතින් එතුමා වෙනුවෙන් අපි එතුමාට එක සේවය කරපු කෙනෙක් හැටියටත් විශේෂයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියටත් එතුමාගේ අවසන් කටයුතුවලට අපි සහභාගී වුණා. සහභාගී වෙලා අපි දැන් මේ වසරක් ගත වෙන අවස්ථාවේදී එතුමා වෙනුවෙන් අපේ යුතුයකම කරන්ට අපි මේ ආවේ. ඉතින් පිළිතුරු මේ අවස්ථාවේදී එතුමාගේ ගුණ සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කරන ගමන් අපි මේ කරන්නේ පින්කමක්. මේ පින්කමේදී මේ අවස්ථාව කරන්නේ අපි ධර්මශ්‍රවණය. ධර්මශ්‍රවණය කියලා කියන්නේ පින්තුනි බුදුදහමේ හැටියට ලොකු පින්කමක්. බණ අහනකොට දිගටම සිතේ පහළ වෙන්නේ හරි ධර්මයක් අපි අහනවා නම් ඒක දිගටම සිතේ පහළ වෙන්නේ පුණ්‍ය චේතනා, කුසල චේතනා. කුසල චේතනා කියලා කියන්නේ නිතරම බණ අහනකොට ධර්මයක් ශ්‍රවණය කරනකොට පරිත්‍යාග චේතනාවක් ඇතිවන්නේ, මෛත්‍රී සාගත චේතනාවක් අටගන්නේ. ඒ වගේම නුවණ, අද්වේෂය, අලෝභය, අමෝහය කියන මේ ධර්මයේ සඳහන් වන වචන වලින් කියවෙන සිතිවිලි තමයි අපේ සිතේ පහළ වෙන්නේ. ඒ නිසා බණ අහන එක පින්කමක් හැටියට අපි සැලකනවා. නමුත් බණ අහන මොහොතෙහි බණ අහලා එතනින් නැගිට යන විතරක් නෙවෙයි. ඒ අහන බණෙන් සමාගයේ ජීවිතයට අනුව කිසි දෙයක් ඒක රැස්වී කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වෙනුතින වඩාත්ම වටිනා දේ. ධර්මයේ සඳහන් වෙනවා දහම කියලා කියන්නේ බුදු දහම කියලා කියන්නේ පින්තුනේ හරියට කණ්ණාඩියක් වගේ. කණ්ණාඩිය කොහොමද කණ්ණාඩියෙන් කරන්නේ අපට අපේ ශරීරයේ පිළිබඳව තියෙන අඩුපාඩුකම් පෙන්වා දෙන එක. ශරීරයේ ලක්ෂණන් ලක්ෂණ දෙක කණ්ණාඩියෙන් පේනවා. ශරීරයේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒකත් කණ්ණාඩියෙන් පේනවා. හැබැයි ඒ කණ්ණාඩියෙන් අපට තේන්නේ පින්තුනේ අපේ භෞතික ශරීරය විතරයි. ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් අපට ඊට වඩා ගැඹුරු දෙයක් පේනවා. මේ භෞතික ශරීරය විතරක් නෙවෙයි පින්තුනි, මේ භෞතික ශරීරයේ විනිවිද යන අපේ අභ්‍යන්තර ශරීරයට අපේ ජීවිතේ මොකද වෙන්නේ? අපේ ජීවිතවල මීට කලින් ජීවිත කොහොමද ගත කළේ? මරණින් මතු ජීවිතවලට මොකද වෙන්නේ? ලෝක සත්‍යයේ ස්වභාවය මොකද කියන මෙන්න මේ ගැඹුරු ඥානයක් අපට මේ ධර්මයේ නැමැති කණ්ණාඩිය තුලින් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරන උන්වහන්සේ දේශනා කරන ධහම උන්වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. නිර්මාණයයි අනාවරණයයි කියන්නේ දෙකක්. මේ අතන්ට මේ වචන දෙකේ තේරුම දන්නවද දන්නේ නැහැ. නිර්මාණය කියලා කියන්නේ යමක් නැති දෙයක් අලුතින් හදන එක. දැන් මේ වීදුරුව නිර්මාණයක්. දැන් මේ මේසය නිර්මාණයක්. මේ ගිය නිර්මාණයක්. මේක කලින් නොතිබෙච්ච දෙයක් නිර්මාණය කළා. අනාවරණය කියන්නේ නිර්මාණයක් නෙවෙයි. අනාවරණය කියන්නේ සැඟවිච්ච දෙයක් ඉස්මතු කර ගැනීම. දැන් අපි කියමු මේ ඉඳන් මැණිකක් තියෙනවා නම් අපි බිම හාරලා මැණික ගන්නවා. ඒ මැණික නිර්මාණයක් නෙවෙයි කාගේවත්. ඒක ස්වභාවයක ඇති වෙච්ච දෙයක්. ඒක අනාවරණයක් අපි කරගත්තා. බුදුදහම කියලා කියන්නේ අනාවරණයක්. සංයුත්ත නිකායේ නගර කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ දහම නිර්මාණය කරපු කෙනෙක් නෙවෙයි, උන්වහන්සේ අනාවරණය කරපු කෙනෙක්. මේක කලින් කල ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ඥාණයෙන්ම මේ ලෝකය තරච අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරන දහම ලෝකෙට දේශනා කරනවා. ඒ දේශනා කිරීම තුළින් ලෝකයේ මිනිස්සු යථාර්ථයේ තේරුම් අරගෙන යම් යම් මට්ටම් වලින් නිවැරදි මාර්ගවලට පිවිසෙනවා. හැබැයි ඒ දහම තුළින් ඒ සාස්ත්‍රවරයාට පුළුවන් කමක් නැහැ කිසිම කෙනෙක් සුගතියට හෝ නිවනට හෝ ඔසවල ගිහිල්ලා තියන්න. ඒ වගේ මේ සාස්ත්‍රවරයා කිසිදු කෙනෙකුට දඬුවම් දෙන්නේ නැහැ. ඒ වගේ මේ සාස්ත්‍රවරයා කිසිදු කෙනෙකුට සමහව දෙන්නේ නැහැ. ඒක සාස්ත්‍රවරයෙකුට කරන්න බෑ. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා අක්ඛනතරොත් සතගතා කියලා. බුදුවරු කියලා කියන්නේ මාර්ගෝපදේශකයන් විතරයි කියලා. හැබැයි ඒ දහම අහලා කෙනෙකුට පුළුවන් ජීවිතයේ නිවැරදි මාවතට යොමු කරගන්න. අන්න ඒ සඳහායි උන්වහන්සේ මාවත දේශනා කළේ. ඒ නිසා බෞද්ධයන් හැටියට කිසිම බෞද්ධෙක් අපට වැරදි කරපු කෙනෙක් ඉන්නව නම් වැරදි කරපු කෙනෙක් නිදහස් කරන්න පුළුවන් කමක් නැහැ. බුදු දහමට අනුව. තියෙන්නේ ඒ දහම අනුව හැබැයි නිවැරදි කරගන්න පුළුවන් තමන්ටම තමන්ගේ වැරදි ටික. අඩුපාඩු සිදු වෙලා තියෙනවා නම් ඊට වඩා බලවත් කුසල දහම් කරගත්තොත් අර අකුසල දහම් යටපත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමන්ගේ අතින් අඩුපාඩුකම් සිදු වුණා කියලාම අපාගත වෙනවා කියන එක බුදු දහමේ කියන්නේ නැහැ. හැබැයි ජීවිතේ හොඳ දේවල් ටිකක් කළා තිබුණා කියලා අනිවාර්යයෙන්ම සුගතිගාම වෙනවා කියලා කියන්නේ නැහැ. ඒක ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක් බුදුදහමේ තියෙන හැටියට ඒක ධර්මයේ කියවලා හොඳට අහුම්කන් තීරණ අපි තේරුම් ගන්න. එතකොට පින්නතුනි බුදුදහම කියලා කියන්නේ අපේ ජීවිතය ගැන තේරුම් ගන්න දහමක්. වරක් ධර්මයේ සඳහන් කරනවා මේ පින්නතුනි අපේ ජීවිතයේ තේරුම් ගැනීමම තමයි මුළු ලෝකයම තේරුම් ගැනීම කියලා. දැන් බොහෝ විට අපි ලෝකය තේරුම් ගන්න ඉගෙන ගන්නවා, නැත්නම් පුවත්පත් බලනවා, රූපවාහිනිය බලනවා, නගරවලට යනවා, අලුත් රටවලට යනවා, ග්‍රහලෝකවලට යනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. එක එක සංඛාරා යනවා ලෝකේ හොයන්න. නමුත් මෙහිම බාහිර ලෝකේ කරා හොයාගෙන ගිහිල්ලා පින්නතුනි කිසිදු දවසක ලෝක යථාර්ථය 100% ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. එදා අතීත පුර පස්සේ තියවසේ ಭಾರತ ජන සමාජයේ ධර්මයේ දේශනා කරන කාලයේ එක්තරා දෙවි කෙනෙක් සිටිය රෝහිතස්ස කියලා. මේ රෝහිතස්ස කියන දෙවියා ඊට කලින් ආත්ම භාවයේ මිනිස් ලෝකෙ හිටිය කෙනෙක්. මේ මිනිස් ලෝකෙ හිටිය කෙනා 이르දි බල සිත දිනු කරලා භාවනා කරලා 이르දි බල ලබා ගත්තා. අහසින් යන්න පුළුවන් සත්‍යෙ දිනුනා. දිනු වෙච්ච මේ තැනත්තා මොකද කළේ? ලෝකේ කෙලවරකට හොයාගෙන කෙලවර කරා යන්න කියලා හිතාගෙන 이르දි බලෙන් ග්‍රහලෝක වලින් ගියා. එක එක ග්‍රහලෝකෙට ඇසි පියන් ගහන වේගෙන් ගියා. මෙහෙම පොතේ දුරමියා ගියාද කියවතොත් 이르දි බලෙන් ඉතාම වේගෙන් යන මේ තැනත්තා 이르දි බලෙන් යද්දිම ආයුධ ඉවර වෙලා මේ තැනට මිය ගියා. ඒ මියගිය තැනැත්තා කුසල චේතනාවෙන් හිටියේ. ඒ නිසා එයා දුකට ගානුනේ නැහැ. එයා දෙවි කෙනෙක් කියලාම ඉපදුණා. දෙවි කෙනෙක් කියලාම ඉපදිච්ච මේ කෙනා දිවි ලෝකින ගමනක් කරන්න මොකද මෙයා තවත් විශ්වය ඈතට හොයාගෙන යනවා. මෙහෙම යන අවස්ථාවක දිනක් මෙයාට ලෝකයේ බුදුහාමුදුරුව පහළ වෙනා කියන ආරංචිය ලැබිලා බුදුහාමුදුරුව හමු වෙනවා මේ ගැන අහලා. බුදුහාමුදුරුව දේශනා කරන ඔබට කිසිම දවසක ඇවිදලා ගිහිල්ලා පාගමනින් ගිහිල්ලා ලෝකයේ කෙලවරකට යන්නට බෑ. ඔබට පාගමනින් ගිහිලා ලෝකයේ කෙලවරට යන්නත් බෑ. ලෝකයේ කෙලවරට නොගිහිල්ලා විමුක්තියක් ලබන්නත් බෑ කියලා. මේක ඉතාම ගැඹුරු කාරණයක්. ඇවිදගෙන ගිහිල්ලා නැත්නම් ඉරිබලෙන් ගිහිල්ලා පාගමනින් ගිහිලා ලෝකයේ කෙලවරකට යන්නත් බෑ. ලෝකයේ කෙලවරට නොගිහිල්ලා සත්‍යයේ සම්පූර්ණ විමුක්තියක් ලබන්නත් බෑ කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඉමස්මින් ගියව බයම්මත්තේ කලේබරයේ සසන්නේමි ලෝකංච පඤ්ඤේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා කාරණා දේශනා කළා. සත්‍යාගයේ විමුක්තිය දුකෙන් නිදහස් වීමත් ඒ නිදහස් වීමේ මාවතත් ඒ සඳහා මාර්ගයත් මේ චතුරාර්ය සත්‍යම තියෙන්නේ මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ චිත සහිත වූ ශාරීරිය මතමයි කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය මේ ශාරීරිය සහිත සමස්ත ජීවිත අවබෝධ කරගත්තා නම් සපුරාම ලෝකයම අවබෝධ කරගත්ත වෙනවා. ඒ වගේම මේ ජීවිතයේ තේරුම් අරගෙන මේ ජීවිතයේ සම්බන්ධය තියෙන ආශාව දුරු කරගත්තා නම් සමස්ත දුකින් අපි නිදහස් වුණා වෙනවා. එහෙම නැතුව පින්නතුනි කොයි තරම්නම් අපි සල්ලි හම්බ කරලා සැප ලබන්න කියලා සල්ලි වලින් සැප ලබන්න බෑ. කොයි තරම් ඉහළ උපාධි ගත්තත් සැප ලබන්න කියලා උපාධි හුඟක්ම නැහැ කියලා සැප ලැබෙන්නේ නැහැ. ඒ වගේම කොයි තරම් හොඳ නගරයකට රටකට ගියත් සැප ලබන්න කියලා එහෙම සැප ලැබෙන්නේ නැහැ. බුදුදහමේ හැටියට සැප ලැබෙන්නේ පින්නතුනි මානසිකව ලබන සුවයක් එක. ඒ සුවය ලබන්න නම් මේ අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නටත් ඕන. අවබෝධ කරගෙන අපේ සිත බාහිර දේවල් පිළිබඳව තියෙන ඇලීම ආශාව බැඳීම ටිකෙන් ටික අඩු කරගන්නත් වෙනවා. මේක තමයි මාවත. මෙන්න මේ මාවතේදී පින්නතුනි ප්‍රධානම කාරණයක් තමයි නිවැරදි දැකීම කියන එක. සම්මා දිට්ඨිය කියන එක. මේකට බුදුදහම කියන වචනේ තමයි සම්මා දිට්ඨිය නිවැරදි දැකීම. මෙන්න මේ නිවැරදි දැක්ම ලබා දෙන්න තමයි පින්නතුනි සම්පූර්ණයෙන්ම බුදුදහම තියෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා බුදුවරයෙක් දේශනා කරන දහම ගැඹුරින් අධ්‍යයනය කරන්න කරන්න විවෘත වෙන්න වෙන්න සත්‍ය ප්‍රකට වෙනවායි කියලා. ඒ විතරක් නෙවෙයි ඕනම වෙලාවක ශාස්ත්‍රෝයත් විමසන්න කියලා බුදුහාමුදුරුව අභියෝග කළා තියෙනවා. ඕනම ශ්‍රාවකයෙකුට ශාස්ත්‍රෝණ ගැන ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ ක්ලේශයන් මියාගේ තියෙද කියලා බලන්න ඕන නම් ප්‍රශ්න විසඳ ප්‍රශ්න විමසන්න පුළුවන් ඕනම පරීක්ෂණයක් කරන්න කියලා. වෙනත් ආගමක නොදීපු නිදහසක් බුදුදහමේ දීලා තියෙනවා. විමර්ශක කියලා සූත්‍රයක් තියෙනවා. විමර්ශක සූත්‍රය සඳහන් කරන සාස්ත්‍රවරය වුණත් බුදුරජාණන් වහන්සේ වුණත් ප්‍රශ්න කළා හැසිරියම බලලා ඕන දෙයක් විමසන්න කියලා. සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි අනිත් පැයේ හිත ගැන බලන්න පුළුවන් නෝන අය තියෙන එකත් අභියෝග කරලා තියෙනවා. ඒ නිසා පින්නතුනි බුදුහාමරෙන් කාලීදී වසවර්ෂ මාරය කියන තැනැත්තා දිව්‍ය ලෝකයේ එක්තරා දෙවි කෙනෙක් අවුරුදු 6ක්ම බුදුහාමරු පිටපස්සේ අධ්‍යයනය කළා මෙයාගේ වරදක් තියෙද කියලා බලන්න. ඔව් අනිත් කෙනාගේ හිත ගැන බලන්න පුළුවන් නෝනක් විතර කෙනෙක් අවුරුදු 6ක්ම ගිය බැරි වුණා. අන්තිම අවුරුදු 6කට පස්සේ වැඳලා උන්වහන්සේගෙන් සමුගෙන ගියා. මෙන්න මේ මාවතේදී පින්නතුනි පළවෙනි කාරණේ තමයි බුදුදහමේ තියෙන ඕනෑම කෙනෙකුට කිසිදු ආගම් ભેදයකින් තොරව මේක අවබෝධ කරගන්න පුළුවන් තමන් කැමති නම් සම්මා දිට්ඨි නිවැරදි දැක්ම කියන එක. ඉතින් නිවැරදි දැක්ම කියලා කියන්නේ පින්නතුනි ලෝකයේ මොකද වෙන්නේ කියන කාරණේ. මේ නිවැරදි දැක්මේ පළවෙනි පියවර තමයි පින්නතුනි කම්මස්සකතා සම්මා දිට්ඨිය කියන කාරණේ. කර්මය පිළිබඳව විශ්වාස කරන ස්වභාවය, කර්මය පිළිබඳව තියෙන යථාභෝධය. අපි හොඳ කර්මයක් කරුවොතින් ඊ හොඳ කර්මයට හොඳ විපාක ලැබෙනවා, නරක කර්මයක් කරුවොතින් නරක විපාක ලැබෙනවා කියන කාරණේ. මේක තමයි බුදුදහමේ තියෙන පළවෙනි පියවර. මේක පින්නදින බුදුදහම විතරක් නෙවෙයි වර්තමානයේ මනෝවිද්‍යාවෙන් බිහිවලා තියෙන අදිමනෝවිද්‍යාව කියලා විෂයක්. අදිමනෝවිද්‍යාවේ කියන්නේම මේකමයි. ඇතමිට සමහර අය බුදුදහම කියවන්න කැමති නෑ. නමුත් අදිමනෝවිද්‍යාව කියවන්න කැමතියි. සයිකොලොජි වලට එහෙම කැමතියි. ඒකට පින්නතුන් මේක පැහැදිලිවම සිද්ධාන්තයක් හැටියට උගන්වනවා. මේකට ලස්සන උදාහරණයක් තියෙනවා. මොකද උදාහරණේ යම් කිසි කෙනෙක් යම් දෙයක් කරෝතින් ඒ කරන දෙයට සමාන අවකාශයක් සමංගි ළඟ ඇති වෙනවා. දැන් අපි දන්නවා ලිඳක වතුර පාදියක් ගන්නකොටම වතුර පාදිය උස්සනකොට මොකද වෙන්නේ? ඒ ගත්ත වතුර පාදියේ හිස් තැනට වතුර ටිකක් පිරෙනවා. වාතයේ එක තැනකින් ඉවත් වෙනවත් එක මෙතෙන්ට ඒ වාතය ටිකක් එනවා. අන්නේ වගේ තමයි යම් කිසි විදිහේ ක්‍රියාවන් ටිකක් නම් තමන්ගේ ළඟ කරන්නේ ඒ පිළිබඳව හිඩසක් ඇති වෙනවා. ඒ හිඩස පිරවන්නේ ඊට සමාන දේවල් ටිකක් බාහිරින් එතනට එනවා කියන කාරණේ. මේක තමයි අදිමනෝ විද්‍යාව කියන කාරණේ. මේක බුදුදහමනේ ඒ කියන්නේ අදිමනෝ විද්‍යාව මේක කියන්නේ. එතකොට තමන් යම් කිසි විදිහකින් අනිත්‍යට නිතර උදව් කරනවා නම්, අනිත්‍යගේ දූ දරුවන්ට සලකනවා නම්, ලෙඩ වෙල ඉන්නට සලකනවා නම්, අසරණ වෙච්චට සලකනවා නම්, දුකෙන් ඉන්නගේ දුක් වේදනා නැති කරන්න උදව් කරනවා නම්, ඉගෙන ගන්න දස්සයට උදව් කරනවා නම්, මොකද්ද වෙන්නේ? අන්න ඒ වගේම දේවල් ටික තමයි එනවා. අනිත්‍යගේ දූ දරුවන්ට සලකනවා නම් තමන්ගේ දූ දරුවන්ට ජීවිතේ සාර්ථක වෙනවා. අනිත් අසරණයෙක්ගේ දූ දරුවන්ට සලකනවා නම් තමන්ගේ දරුවා අසරණ වෙන්නේ නැහැ. අනිත් ලෙඩ වෙච්ච දූ දරුවන්ට උදව් කරනවා නම් තමන්ගේ දරුවන්ට එච්චර ලෙඩ දුක් හැදෙන්නේ නැහැ. ඉගෙන ගන්න අනිත් දරුවන්ට දුප්පත් දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට සලකනවා නම් තමන්ගේ දරුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔන්න ක්‍රමයි. හොඳ පැත්ත මේක. අනිත් පැගේ හිත පීඩා තියෙන අයට උදව් කරනවා නම් ඒයි හිත සැනසෙන විදිහට දේවල් කියනවා නම් තමන්ට කරදරෙන්නේ නැහැ, මානසික පීඩාව එන්නේ නැහැ, මානසික පීඩාවත් ඉක්මනින්ම දුර වෙනවා. ඔන්න කර්ම චක්‍රය. බුදුදහමේ කියන කර්ම චක්‍රයත් මේකමයි. ඒ වගේම අනිත් පැත්තත් මේකමයි පින්නතුනි. යම් කිසි කෙනෙක් විතර අනිත්‍යර කරදර කරනවා නම් හිංසා පීඩා කරනවා නම් සමගින් ඉන්න අසමගි කරනවා නම් අනිත්‍යගේ දූ දරුවන්ගේ දියුණුවට බාධා කරනවා නම් අනිත්‍යට ලෙඩ දුක් හැදෙන විදිහේ දේවල් කරනවා නම් මොකද වෙන්නේ? ඒ වගේම දේවල් ටිකක් තමන්ට එනවා. අනිත්‍යගේ දරුවන්ට කරදර කළා කියලා තමන්ගේ දරුවන්ටත් ඒ කරදර ටික එනවා. ඇතැම්මිට මෙලෝ විතරක් නෙවෙයි සසරෙදිත් එහෙම තමයි. සසරෙදි දරුවන්ට හානි කළා තියෙනවා නම් තමන්ට ඇතැම්මිට නිසි වයසට එනකොට ඇතැම්මිට විවාහ වුණා ඇතැම්මිට නොයි කඩපාඩුකම් තියෙන පුළුවන්. තමන්ට හොඳ ලස්සන දරුවන් ලැබෙන්නේ, හොඳ කීකරු දරුවන් ලැබෙන්නේ, ඒ වගේම සසරෙදීට සමාන කර්මයක් තමන් කළා. මේකයි බුදුදහමේ කියන දේ. ඒ නිසා ඊට වඩා වෙනස් දෙයක් කළා නම් අනිත් අය කරදර හිංසා පීඩා වෙන දේවල් කරා නම් සම්බන්ධත් ඒ වගේම කරදර ටිකක් බාහිරින් එනවා. මේක කවුරුවත් නිවන දෙයක් නෙවෙයි. බුදුදහමේ දෙද පින්නතුනි කිසිදු කෙනෙක් මේ අහවලාට මේ දඬුවම දෙන්න ඕනේ කියලා කරන දඬුවමක් නෙවෙයි. අහවල් කෙනාට මෙන්න මේ උදව්ව කරන්න ඕනේ කියලා කරන උදව්වකුත් නෙවෙයි. මේක අනික්කරම හේතුඵල ධර්මයක්. මේකට බුදුහමන උදාහරණයක් තියෙන්නේ යම් කිසි විදියකින් ගෙඩියක් වැපුරුවා නම් යාදිසං වපතේ බීජං සාදිසං හරතේ පලං. ගෙඩිය වපුරවන්නේ යම් තේද යම් කිසි ඵලයක්ද පැල කරන්නේ ඊට සමාන ගහක් තමයි තමට ලැබෙන්නේ. මේක බුදුදහම උදාහරණයක්. ඒ නිසා මෙන්න මේ සත්‍ය අවබෝධ කර ගැනීම තමයි පින්නතුනි බුදුදහමේ පළවෙනි පියවර. මේක අවබෝධ කරගත්තු කෙනාගේ ලක්ෂණය තමයි ඔහු අනිත්‍යයට හානි කර දේවල් කරන්නේ නැහැ. ඔහු හැකිතාක් කාරුණික වෙනවා, අනිත්‍යයට උදව්පකාර කරනවා, ලෙඩ වෙලින්නට සලකනවා, අසරණ දරුවෝ ඉන්නවා නම් අධ්‍යාපනයෙන් උදව් කරනවා. සමහර ළමයි ඉන්නවා අසනීප වෙච්ච දූ දරුවන්, ඇතැමිට ඉගෙන ගන්න දක්ෂ නොයෙක් ආර්ථික දුෂ්කරතා තියෙන ළමයි ඉන්නේ ළමට උදව් කරනවා. උදව් කරනකොට තමන්ගේ ළමයින්ටත් ඒක සාර්ථක වෙනවා. ඒ වගේම ලෙඩ වෙච්ච අය ඉන්නවා නම් අපේ ගම්වල ඉස්සර සිරිතක් තියෙනවා, අසනීප වෙච්ච අයට බෙහෙත් හොයලාගෙන සිරිතක් තියෙනවා, සිංහල බෙහෙත් එහෙම ඇතැමිට කැලවල වල ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා සමහර අය සිංහම් වශයෙන් ඒ අයට බෙහෙත් හොයලාගෙන සිරිතක් තියෙනවා. ඇතැමිට වර්තමානයේත් ඒක තියෙනවා. සමහර අය බෙහෙත් වර්ග හොයලා ඇතැමිට දැන් ඒ වගේ ආයුර්වේද බෙහෙත් හොයාගන්න බැරුණත් ඉංග්‍රීසි බෙහෙත් හරි අරගෙන දුප්පත් අයට දෙන සිරිතක් තියෙනවා. ඒකෙන් තමන්ට නිරෝගී භාවය ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ හොඳ දේවල් ටිකක් කරන්නේ මේ හොඳ දේවල් වල විපාක හැටියට පිනතුන අනිසස හැටියට තමන්ගේ ජීවිතයේ බාහිරින් එන්න තියෙන කරදර බොහොමයක් අඩු වෙනවා. ඒ වගේම සමහර අය ඉන්නවා ලේදන් දෙනා ඉන්නවා. මේක හොඳ පින්කමක්. තමන්ට නිරෝගී භාවය තියෙන අය, සුදුසු පන් ටික සපුරා තියෙන අය තමන්ට අනිත් වෙන ලේ දෙන්න පුළුවන්. සමහර අයનો 10 වතාව, 25 වතාව, 50 වතාව, 30 වතාව, 120 වතාව ලේදන් දීපුවාත් ඉන්නවා. පින්නතුනි හැම මොහොතක්ම මේ දහම තේරුම් ගත්ත අය මේක බෞද්ධයන් අය අතර විතරක් නෙවෙයි, අනිත් හැම ආගමකම මේ වගේ හොඳයි හොඳ වැඩ කරන අය ඉන්නවා. වැඩේ යන සලකන, අතර ළමයට සලකන, මාතෘ නිවාස වලට සලකන, ළමා නිවාස වලට සලකන අය ඉන්නවා. ඒ දන්නවා මේක අනිසංස තමන්ට මෙලෝදීම ලැබෙනවායි කියලා. මේක පින්නතුනි මරණින් මත්තේ ලැබෙන අනිසංසයක් නෙවෙයි. මේ කරන දේවල් වල අනිසංස සැලකුතු ප්‍රමාණයක් ලැබෙන මෙලෝදීමයි. එනිසා මෙලවදීම යම් කිසි කෙනෙක් වැඩිපුර පින්දහම් කරනවා නම් ධර්මයේ සඳහන් වන්නේ සුඛෝ පුඤ්ඤස්ස වුච්චෝ කියලා. ඒකේ තේරුම තමයි යම් කිසි කෙනෙක් වැඩිපුර ජීවිතයේ පින්දහම් කරගත්තා නම් වැඩිපුර ජීවිතයේ රැස්කරගෙන තියෙන සතුටයි. වැඩිපුර ජීවිතයේ ඒකරාශී කරගෙන තියෙන සැපතයි. එනිසා පින්නතුනි මිල මුදල් වැඩි උනායි කියලා ජීවිතයේ සතුට ලැබෙන්නේ නැහැ. වඩාත්ම ජීවිතයේ සතුට ලැබෙන්නේ පින්කම් වලට තමයි, කොච්චර නැඹුරුද කියන කාරණාව මතයි. එල්සා බුදුදහමෙන් හැටියට පළවෙනි පියවර තමයි මෙන්න මේ පින්කම් වලට නැඹුරු වෙන්න කියන ස්වභාවය. දානමයන් පුණ්‍යකිරියවස්තු, සීලමයන් පුණ්‍යකිරියවස්තු, භාවනාමයන් පුණ්‍යකිරියවස්තු කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා වැඩිපුර පින්දහම් කරන අයට පින්තුනේ මෙලවදීම ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. එයට අපලෝකාන්තර වෙන්න කියලා තියෙන හුඟක් අඩු වෙනවා. ඒ වගේම ලෙඩ දුක් වලට අනවශ්‍ය විදිහට යන්න තියෙන හුඟක් අඩු වෙනවා. ඒ නිසා මේ ඥාන සංසයයේ මෙලවදීම තමයි දැක ගන්න පුළුවන්. මේක තමයි පිනතුළු බුදුදහමේ අවබෝධය ලබන පළවෙනි පියවර. මේ පළවෙනි පියවර විතරක් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමේ තියෙන විශේෂත්වය මේක. පිනතුනේ සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ දුකෙන් නිදහස් වීමේ ධහම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මිනිසුන්ට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්න සහ දහමක් අවශ්‍ය වෙන්න හේතු වන කාරණා ගැන. දහමක් අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් නිසා. මොකද මේ කාරණා දෙක හොඳට මතක තියාගන්න, එක කාරණයක් තමයි මහලු වීම. ධර්මයක් අවශ්‍ය වෙන ප්‍රධානම කාරණය තමයි මහලු වීම. අමතක වෙනවා නම් ගිහලා ලියා ගන්න. ලියාගෙන තියාගන්න. දෙවනි කාරණය තමයි නැවත ඉපදීම. ඔන්න කාරණා දෙක. පින්නුතුනි ඇතැම්මිට අපි අපේ ශරීරයේ නිරෝගීව තියෙන කාලය අපට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා අපි ඇතැම්මිට නෑ දේවල් කරනවා. නමුත් ඒ කරපු දේවල් අඩුපාඩු පන්ටික පින්නුතුනි ඔක්කොම ජීවිතයේ සැඳෑ සමයේදී එක්තැන් වෙන කාලයක් වෙනවා. එදාට ඔක්කොම ටික හරියට රෙකෝඩ් කරපු එකක් වගේ, වීඩියෝ ගත කරපු එකක් වගේ ඔක්කොම එනවා මේවා. ඒ කාලේදී තමන්ට සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙන තමන්ගේ ගිණුම තමයි පින් පොත කියන එක. අපි අතීතයේ තිබුණ පින් පොත කියලා එකක්. හොඳ දේවල් කරලා ඒව සටහන් කරලා තිබුණා නම් පින්තුනේ ගැන හිතනකොට ලොකු සතුටක්. මෙන්න මේක තමයි ජීවිතයේ අන්තිම කාලයේ පුණ්‍යං සුඛං ජීවිත සංසයන්නේ කියලා සඳහන් කරනවා. ජීවිත අවසාන කාලයේ තමන්ට තියෙන සැබෑ ඉතිරි කිරීමේ ගිනුම තමයි තමා කරපු හොඳ කර්ම ශක්තියෙන් පිළිබඳව තියෙන හොඳ මතක ශක්තිය. අනිත් කාරණය තමයි පින්නතුනේ දහමක් අවශ්‍ය වෙන දෙවෙනි කාරණය තමයි නැවත ඉපදීම කියන එක. මරණයෙන් පස්සේ අපේ ජීවිතය ඔක්කොම අවසන් වෙනවා නම් අපට දහමක් අවශ්‍ය නැහැ. ඉන්න කාලේ ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. නමුත් පින්නතුනේ මරණයෙන් පස්සේ නැවත ඉපදෙනවා කියන කාරණය වර්තමානයේ බෞද්ධයන් විතරක් නෙවෙයි. අබෞද්ධ ලෝකයේ බුද්ධිමත් ලෝකයේ 60%කට වඩා දැන් විශ්වාස කරනවා. කිසිදු ආගම් ભેදයකින් බැහැරව. කිසිදු ආගම් ભેදයක් නැහැ මේකට මරණයෙන් පස්සේ නැවත ඉපදෙනවා කියන එක දැන් පිළිගන්න තියෙනවා. මොකද මේකට හේතුව වර්තමානයේ අලුත් විද්‍යාවක් බිහි වෙලා තියෙනවා මෝහණය කියලා. හිප්නොටයිස් කියන එක. මෝහණය කළ දැන් පාතරන පරිසරණ වලින් පැහැදිලිව පේනවා ඒක ආසභාවයක් විතරක් නෙවෙයි. ආසභාව 10 20 ආපස්සට යන්න පුළුවන්. ලක්ෂණල තියෙන ආසභාවල විගච්ච වෙනත් සංතික මෝහණය කළ චිතන කල්පනාගේ යාගින්ම කියවනවා. මේ ආසභාවේ මෞකුසේ ඉන ස්වභාවය මෞකුසට එන්න කලින් ඊළඟ ඉස්සලා ආසභාවේ ස්වභාවය ඉස්සලා ආසභාවේ ඊළඟ ආසභාවේ ස්වභාවය ඕහොමම ආපස්සට යන ආත්මය තමයි 10 15. ඒකේදී ලක්ෂණද කියන ඒ කාරණ භාවයක ඇතැමිට කාට හරි හිංසා කරා නම් එහි ආරසංශක එහි ආදීන විදියට ඊළඟ ආසභාවේ ඒ වගේම හිංසාවට ලක් වෙනවා. සමහරගේ වගේ අධ්‍යයනය තියෙනවා. ඒ කාරණ භාවයක ඇතැමිට වසුපාලකෙක් වෙලා ඇතැමිට ඒ සේවකයන් අනවශ්‍ය දේවල් යොදාගත්ත වෙනා ඊළඟ ආසභාවේ ඒවත්ම සේවකෙක් වෙලා. ඒවත්ම සේවකෙක් වෙලා ඒවත් ඊට පස්සේ ප්‍රධානියගේ අර වගේම හිංසා පීඩාවට ලක් වෙනවා. ඇතැම් විට ඒකාත්ම භාවයක අනිත්‍යත හොඳ උදව් කරපු කෙනෙක් ඊළඟ ආත්ම භාවී ඊට වඩා සියලුම දුර්වලතා මැඩලා එයාට අර හොඳ දේවල් ආනිසංස ලැබිලා. මේ වගේ ලස්සන පින්නතුනි පසුගිය ආත්ම භාවයක චිත්‍රයක් වගේ ඔක්කොමද කියන තමා විසින්ම තියෙනවා. ඒ වගේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ආපසු ආත්ම භාවය ගැන ස්වභාවය මෙහෙමනම් ඉදිරි ආත්ම භාව ගැන අමුතෙන් අපිට කියන්න දෙයක් නැහැ. ඉදිරියට කියන්නේ මේ ශක්තියමයි. එනිසා පින්නතුනි මරණයෙන් මත්ය අපේ ජීවිතයේ සඵල වීම සඳහා අපට කළ යුතු කාර්ය ටිකක් තියෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටිය විශේෂ හාමුදුර කෙනෙක් මුගලන් හාමුදුර කියලා. මුගලන් හාමුදුරන්ගේ ලක්ෂණය තමයි විවේකී අවස්ථාවලදී උන්වහන්සේ ඇතැම් දිවි ලෝකවලට වැඩම කරනවා. දිවි ලෝකවලට වැඩම කළ දිවි වෘත්තයක සාකච්ඡා කරන මොන පින්දහම් කරලද මේ දිව්‍ය ආත්මභාවය ලබන්නේ තියෙන්නේ කියලා. ඇතැම් විට දෙවුරු සඳහන් කරන මං අහවල් පින්කම් අහවල් ස්ථානේ අහවල් දෙය කළා දැන් මේ දිවිමන්ට ආවි කියලා. ඒ විතරක් නෙවෙයි ඇතැම් අපාගත ස්ථාන වලට යනවා. ගිහිලා සාකච්ඡා කරන්න පුළුවන් තැන් වලට ආයෙකින් අහනවා මොන අකුසල කරලා දැන් මේ දුක් විඳින්නේ කියලා. මේ සියලුම තොරතුරු පින්නතුණිය වෙන මුගලන් හාමුදුරු මනුස්ස ලෝකයට කියනවා. ඇතැම් විට මනුස්ස ලෝකයන්නේ විශ්වාස නොකරන අවස්ථාවලදී කරන්නේ ඒ සිද්ධීන් එහෙම ඉරිදි බලෙන් මනුස්ස ලෝකයට පේන සලස්සනවා. මෙන්න මේකෙන් පින්නතුණි කලේ මොකද්ද? මේ අයහපතට නැඹුරු වෙලා ඉන්න මිනිසුන්ට අයහපතින් මුදවන ලොකු උනන්දුවකින් කටයුතු කළා. පින්නතුනි කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම අනුග්‍රහය තමයි කෙනෙක් අකුසලයෙන් මුදවන එක. ඒකට ධර්මයේ සඳහන් කරනවා හරියට යම් කිසි මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ කෙලවරවන්නේ මහා ලොකු ප්‍රපාතයකින්. නැත්නම් මහා ලොකු ගිනි ගොඩකින් තමයි කෙලවරවන්නේ. මේ මාර්ගයේ දිග යන කිසියම් දැස් නොපෙනෙන කෙනෙක් ඉන්නවා. මේ දැස් නොපෙනෙන කෙනා මේ මාවත දිගේ ඉදිරියට යනවා. යනකොට ඒ සමීපයේ කිසියම් උස් ස්ථානයක ඉන්න ඇස් දෙක හොඳට පෙනෙන බුද්ධිමත් කෙනෙක් ඉන්නවා, කරුණාවන්ත කෙනෙක් ඉන්නවා. මේ කරුණාවන්ත කෙනා මොකද කරන්නේ? මේ පාර දිගේ යන කෙනාට කෑ ගහලා කියන ওই පාරේ යන්න එපා කියලා. ඇයි එහෙම කියන්නේ? කියන්නේ මේ තැනත්තා ඉතාම ළඟ අවස්ථාවකදී මේ අනතුරට පත් වෙන්න මේ ඉන්නේ. ඇතැමිට අසත්පුරුෂ කෙනෙක් නම් මේක දැකලා කියන හා ওই පාර දිගේ දිගටම යන්න කියලා ඇතැමිට කියනවා. නමුත් මේ කරුණාවන්ත කෙනෙක් මොහු මොකද කරන්නේ? මොහු කෑ ගහලා කියන ওই පාර නෑ යන්න එපා කියලා. ඇතැමිට අපේ අම්මලා තාත්තලා කුඩා කාලේ අපි වැරදි කරනකොට ගහනවනේ, අපිට බනිනවනේ. අන්න ඒ වගේ තමයි. ඇතැමිට පාරට එහෙම යනකොට අපිට බනිනවා, ගහනවා. ඇයි බනින්නේ? ඇයි ගහන්නේ? අපි පාරට ගියොත් අපි අනතුරට පත් වෙන නිසා. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයනොත් මාර්ගඵලලාභී රහත් භාවයට පස්සේ ශ්‍රාවකයන් කරලා තියෙන්නේ මෙන්න මේ වගේම කාර්යභාරයක් කියලා. ඉදිරියේදී අනතුරට පත් වෙන්න පුළුවන් අවස්ථාවලින් අපෝ මුදවන්න කලින්ම මේ ගැන කරපු විග්‍රහයක් තමයි දහම කියලා කියන්නේ. ඇතැම් විට මෙන්න මේ ධර්මයේ විග්‍රහ කරද්දී ඇතැම් විට ජීවිතයේ අසුභවත්තක් ගැන කියලා තියෙනවා. ජීවිතයේ දුක ගැන කියලා තියෙනවා. දුක ගැන කියලා තියෙන පිරිසුනි දුකෙන් ඉන්න නෙවෙයි හොඳට මතක තියාගන්න දුකෙන් මිදලා සැපතටපත් වෙන්න. ඒ වගේම ජීවිතයේ අනතුරු වලට පත් වෙන දේවල් ගැන කලින්ම බුදුදහමේ කියලා තියෙනවා. ඒක හරියට පිරිසුනි මහා මාර්ගයේ යනකොට පාරට යනකොට පාරේ තැන් තැන්වල බෝඩ් ගහලා තියෙනවා. මොනවද තියෙන්නේ? ඉදිරියෙන් වංගුවක්, ඉදිරියෙන් ලිස්තන සුළු ස්ථානයක්, ඉදිරියෙන් මාර්ගය කෙටි මාර්ගයක්, ඉදිරියෙන් බෝක්කුවක් මේ වගේ සලකුණු පාර දාලා තියෙනවා. ඇයි මේ දාලා තියෙන්නේ මේ පාරේ? පාරේ මේ සලකුණු තියෙන පිණිසුනි ඒ මහා මාවත යන අය ඉදිරියේදී පස් වෙන පුළුවන් අනතුරෙන් මුදවන්න. කෙනෙකුට හිතුණ තියෙන පිණිසුනි අනේ මෙන්න මේ බෝඩ් එක දකිනකොට මේ දැන්වීම පුර දකිනකොට අපිට මේ ගමන හරියට යන්න වෙන්නේ අපිට නිකන් හිතනරක් කරගන්න වෙයි කියලා මේ දැන්වීම ටික අයින් කරන්න කිව්වොත් මොකද වෙන්නේ? ඒකින ප්‍රකාශය ප්‍රඥාවටද? නෑ නේ නේද? ඒ දැන්වීම ටික දැක්කයි කියලා කවුරුවත් දුරපත් වෙන්නේ නෑ. ඒක දැකලා ඉදිරියේදී ප්‍රවේශම් වෙන්නේ මේක තියෙන්නේ. අන්න ඒ වගේම පින්වත්නි බුදුදහම කියලා කියන්නේ ඉදිරියේදී පත් වෙන්න පුළුවන් අනතුරු ටික කලින්ම දන්නපු අර දැන්වීම ටිකක් වගේ. එහිදී ප්‍රධාන වශයෙන් කියපු දෙයක් තමයි මේ දුක පිළිබඳව කරපු විග්‍රහය. බුදුදහමේ තියෙන අර්ථ විග්‍රහය තුනේ පින්වත්නි ප්‍රධානම ඉගැන්වීමක් තමයි දුක පිළිබඳව කරපු විග්‍රහය. දහමේ සඳහන් වෙන බුදුහරෝ දේශනා කරන මහණින් මම අතීතයේ මතුවට දැනුත් කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ. මොකද මේ කාරණා දෙක දුක දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. කාරණා දෙකයි බුදුදහමේ කියන්නේ. පළවෙනි කාරණය මොකද්ද? දුක කියන එක දේශනා කළා. දුක කියන්නේ මොකද්ද කියන එක. සාමාන්‍ය මේ පිනතුන් දන්නවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා ආදී කියන කතා ටිකක් බුදුදහමේ විග්‍රහ වෙනවා. ඉපදීම දුකයි, ලැබවීම දුකයි, මහලු වීම දුකයි, කැමැති අයගෙන් වෙන්වීම දුකයි, අකමැති අය සමග එක්වීම දුකයි, කැමැති දේ නොලැබීම දුකයි කියන මේ වගේ කාරණා ටිකක් තියෙනවා. මේවට මේ පිනතුන් මේ ජීවිතේ මේ අත්දැකීම් වලට මුහුණ පාලා තියෙනවා. ණය වෙන එකට මුහුණ පාලා තියෙනවා. සමහර කෙනෙක් හිතනවා නම් දිගටම නිරෝගීව ඉන්නවයි කියලා. ඇතැම් විට එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් පිනතුනි කොයි මොහොතක අපි ණය දුකට පත් වෙලා දන්නේ නැහැ. අපිට දැනට ලෝකේ තියෙන ඕනම රෝගයක් හැදෙන්න සියලුම සුදුසුකම් අපේ ශරීරය තුල තියෙනවා. කෙනසා පිනතුනි කල් තියාම දැනගෙන ඉන්නේ මේ ශරීරය කියලා කියන්නේ ණය දුක් වලට ආවාසයක් මේක. මේ අවබෝධය ලබන්න පිනතුනි කලින්ම මේ අවබෝධය ලබා ගන්න ඕන. ඒක තමයි වටින්නේ. ඒ නිසා විවේකී වෙන්න ස්ථානවල, සෝහල්වල, වාටුවට එහෙම ගිහලා ටිකක් බලලා එන්න. අපේම ලෙඩෙක් ඉන්න ඕනේ, ඥාතිවරයෙක් ඉන්න ඕනේ. ඒ වගේ ළමයිගේ උපන්දිනවලට වගේ අවස්ථාවකදී රෝහලකට ගිහලා වාටුවක් පොඩ්ඩක් කලින් බලලා එන්න. සමන්න පිනතුනි ජීවිතේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම සමහර රෝගවලට විශේෂයෙන් පිළිකාරණ රෝගවලට තියෙන රෝහල් මහරගම පිළිකාර රෝහල වැනි ස්ථානයකට අනිවාර්යයෙන්ම කල්තිය යන්න පිණුතුනි බලන්නේ ඒවා. ජීවිතේ මොකද කියන එක තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන දුකින් ඉන්න නෙවෙයි පිණුතුනි තියෙන්නේ. අපි පරිහරණය කරන මේ ශරීරයේ යථාර්ථය තේරුම් ගන්න. ඒ වගේම ඒ දුකට පත් වෙන කලින් අපට දුක් නොවි ඉන්න පුළුවන් විදිය හොඳ මානසිකත්වයක් හොඳ දැක්මක් තුලින් ඇති කරගන්න මේක අවශ්‍යයි. එනිසා මේ ශරීරයේ පිළිබඳව අපට තියෙන අනවබෝධය තමයි පිනතුනේ දුක් ප්‍රාසියක් ඇතිවන්නට හේතු වෙච්ච කාරණේ. එනිසා ප්‍රධානම කාරණයක් තමයි මේ ශරීරය සහිත වූ අපේ ජීවිතය අවබෝධ කර ගැනීම. එහිදී දුක කියලා කියන එකේ ප්‍රධානම දෙයක් තමයි පිනතුනේ බුදුහාඳුරන්ගේ පළවෙනි දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සඳහන් කරනවා සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා කරණයක්. පින්නතුනි අපි කැමති අපි බුද්ධිමතුන් කියලා කියනවට නේද? දැන් මේ පින්නතුන කවුරු හරි කියනවා නම් ධනවත් කෙනෙක්, මෙයා උගත් කෙනෙක්, මෙයා බුද්ධිමත් කෙනෙක් කියලා. මේ ප්‍රකාශ කරනවා නම් අපි ගැන කෙනෙක් වර්ණනා කරන ඇතැම් විට ධනවත් කෙනෙක්, උගත් කෙනෙක්, බුද්ධිමත් කෙනෙක් කියලා මේ තුනේ මොකටද අපි කැමති? මොකක් කියනවන්න කැමති අපි? බුද්ධිමත් කියනවන්නේ ධනවත් කියනවට වඩා උගත් කියනවට අපි කැමති මොකටද? බුද්ධිමත් කියලා කියනවට නේද? හොඳයි අපි තුනේ අන්න ඒ ප්‍රකාශය අහන්න කැමති නම් යම්කිසි කෙනෙක් කරන්න ඕන දෙයක් තියෙනවා. හැම දහමකම තියෙන වටිනා දේවල් ඉගෙන ගන්න. ඒ අතරේ බුදු දහමේ තියෙන සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන මෙන්න මේ ප්‍රකාශය තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න. මේක අපට තේරුම් ගන්න පුළුවන් නම් පින්නතුනේ අනිත්‍ය ආදී බුද්ධිමත් නොකියුවත් අපිට අපේ ජීවිතය ගැන අභ්‍යන්තරයේ ඉතර මහා ප්‍රබෝධයක් ඇති කර ගන්න පුළුවන්. මහා සතුටක් ඇති කර ගන්න පුළුවන්. මොකද මේ සතුට බුදුහාමුදුරෝ දේශනා කරනවා කෙටියෙන් කියනවා නම් උපාදානස්කන්ධ පංචකයේ දුකයි කියන කාරණේ. මේක ටිකක් අමාරු තේරුම් ගන්න. හැබැයි මහන්සි ගත්තොත් පුළුවන්. දැන් අපි ශික්ෂා විභාග පාස් වෙනවා, සාමාන්‍ය පෙළ පාස් වෙනවා, උසස් පෙළ පාස් වෙනවා, උපාධි ගන්නවා නේද? එහෙම ගන්න අපිට මේක තේරුම් ගන්න extrem අමාරු වෙන්නේ නැහැ. ටිකක් උත්සාහ කරොත් පුළුවන්. සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා කියන්නේ පිනතුනේ කෙටියෙන් කියනවා නම් උපාදානස්කන්ධ පංචකයේ දුකයි කියන කාරණේ. උපාදානස්කන්ධ පංචකය කියලා කියන්නේ මොකකටද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ කාරණා පහ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප කියලා කියන්නේ අපිට මේ බාහිරට පේන රූපය. කෙටියෙන් ගත්තොත් බාහිරට පේන රූපය. වේදනා කියලා කියන්නේ අපිට දැනෙන සැප දුක් ආදී වේදනා. සංඥා කියලා කියන්නේ අපි හඳුනා ගන්න දේවල්. සංඛාර කියන්නේ චේතන, හිතේ පහළ වෙන කුසල අකුසල චේතන. විඥාන කියන්නේ සිත. කෙටියෙන් ගත්තොත් දහමේ සඳහන් කරනවා කෙටියෙන් ගත්තොත් මෙන්න මේ පහ දුකයි කියලා. මේ පහ දුක වෙන්නේ කොහොමද පින්නතුනි? මේ පහ තමන්ගේ කියලා ගැටි ආසාවෙන් ගත්තනම් ඒ ගත්තේ අපි හිතාගෙන ඉන්න බඩු පාන්දු ටිකක්, දූ දරුවෝ ටිකක්, රස්සන සින්දුවක්, උපාධියක්, අනතුරක්, රැකියාවක් කියලා අපි ගන්නවා. ඒ ගන්න පින්නතුනි මේ පහෙන් මොකක්ද ගැත්තම ගන්න? අපි ජීවිතේ යම් තාක් ජීවිත අත්දැකීම් ලබනවා නම් රැකියාවක් කියලා හෝ අධ්‍යාපන සුදුසුකමක් කියලා හෝ ගියක් දොරක් ඉඩමක් කියලා හෝ වාහනයක් කියලා හෝ බැංකු පොතේ සල්ලි කියලා හෝ විදේශ ගමනක් කියලා හෝ ජීවිතේ යම් තාක් දැන් මේ වීදුරුවක් කියලා, මේසයක් කියලා, මේ රෙකෝඩරේ කියලා මොකක් හරි එකක් තියෙනවා නම් ඒ ඕනම දෙයක් පින්නතුනි කියනවා නම් මේ පහටයි ඉති. මේ පහෙන් බැහැර කිසිම දෙයක් ලෝකේ නැහැ. අපි ලබන සමස්ත අධ්‍යයනය පිට මේ ටික. මෙන්න මේ දේවල් ටික යම් කිසි කෙනෙක් දැඩි ආශාවෙන් ගත්තනම් රූපයක් දැකලා මේක දැඩි ආශාවක් ඇති කරගත්තනම් අපි ගත්තේ පින්නතුනි අපි හිතාගෙන ඉන්න ලස්සනට රූපයක් හෝ යම් කිසි දෙයක් ගත්තයි කියලා. පැහැදිලිව පින්නතුනි මොකක්ද අරන් තියෙන්නේ? අපි අරන් තියෙන්නේ දුක් ටිකක් අරන් තියෙන්නේ. මේ පින්නතුනි අහලා ඇති සමහර ප්‍රදේශවල ඉස්සර තිබිච්ච දෙයක් තමයි ওই වඳුරන් රිලවුන් වැනි සත්තු අල්ලන ක්‍රමයක් උපයෝගී කරගෙන තියෙනවා. මොකද ක්‍රමය කුරුම්බ ගෙඩියට කොම්බේ අරගෙන ඒක ඇතුළට මොනවා හරි කෑම ටිකක් දානවා, වතුර අයින් කරලා ඇතුළට කෑම ටිකක් දානවා, සිදුර පොඩියට තියෙනවා. සිදුර පොඩියට තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඇතුළට කෑම දාලා තියෙන්නේ මේ කතා කරන්නේ මොකද? අපි දාන මේකට අත දාන අර ඇතුළේ තියෙන ටික අතර ගන්නවා. මුලික කරලා ගන්න. ඊට පස්සේ පුළුවන් දේ අත එළියට අරගන්න. අත එළියට ගන්න බෑ. එතනට අත් දෙකම දෙහික දාගන්න. ඊට පස්සේ මෙයාට යන්න බෑ. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා දඩයක් කරු ඇවිල්ලා එතනට මෙයා අල්ල ගන්න. මේක තමයි සතු වලන ක්‍රමය. එතකොට යම් කිසි වෙලාවක මෙයා අර කටහැරියා නම් මෙයාට ඒක නිදහස් කරන්න පුළුවන්. ඒක තමයි නිදහස් කරන ක්‍රමය. ඒ වගේම අපි දන්නවා පින්නතුනි පහනක් ලාම්පුවක් ගන්නවල තියෙනකොට පළගැටියන් වගේ පුඩන් සතු වෙනවා ඒකට. දැන් පහනක් කියව දඬල තිබුණා තින් විශේෂයෙන්ම ওই ගස්කොලන් ආශ්‍රිත ප්‍රදේශවල ඉන්නකොට ඒක පේනවා. පහනක් දඬල තිබුණා තින් මොකද වෙන්නේ? සත්තු වෙනවා මෙරු, පහකට වගේ සත්තු වෙනවා. ඒ සත්තු මේ ආලෝකයට එන්නේ ඇයි? මේ ආලෝකයට ඇවිල්ලා පණිනවා කියලින්ම. ඇයි මේ සතා මේකට එන්නේ? සියදී හානි කරගන්න දෙන්නේ. ආශාවෙන් එන්නේ මේකේ ලොකු තෘප්තිය සියයකල හිතලා තමයි මේකට එන්නේ. අර ලස්සන පහන් දැල්ලා තියෙනවා, මේකේ ආලෝකය තියෙනවා, මේකේ අමුතු උණුසුමකුත් තියෙනවා. මෙයා එන්නේ මේකට පණින්න. මේකේ සැපතක් බලවෘතේ මේ එන්නේ. ඇවිල්ලා මේකට පණිනවා. කැන්න ගමන් පිච්චෙනවා. එතෙන් මෙට වැටිලා තව ටිකක් පණ තියන මොකද කරන්නේ? ආයෙ නැගිටලා ආයෙ පණිනවා. මැරෙන කම කරන්නේ මේක. එතකොට සින්නසුනි මේ සතා ආදේශීය දිවහන කරගන්න නෙවෙයි. මේ සතාගේ කවුරුත් එක්ක අමනාප වෙලා මේ මැරිලා අනිත් පැයට පෙන්වන්න නෙවෙයි. මේ සතා ආවේ මේ සැප හොයාගෙන. ඒ සතාගේ හැපිනෙව්වා කය පිනවන්නේ මේ ආවේ. මෙන්න මේ වගේම තමයි පෙනෙන්නේ අපේ ජීවිතවල. අපි සමස්ත ජීවිතෙම කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ පහ හය පිනවන්න යන ගමනක් මේක. මේ යන ගමනේදී යම් ආස්වාදයක් තියෙනව නැත්තේ නෑ. බුදුහාමරයකට නිර්දේලස දොස් කියලා නෑ. මේක ආස්වාදයක් තියෙනවා. ආස්වාදය නිසාම මෙච්චර මේ ලෝකය මේකට යන්නේ. මේ ආස්වාදයෙන් පිනවන්නම තමයි පිනතුනේ සාහිත්‍ය, సౌందර්ය, කලාව, sannivedanaya කියලා සියලුම දේවල් කරන්නේ මේක තමයි. රූපාණි උදේ ඉඳන් කරන්නේ මේකම තමයි. මේකට අපි අල්ලගෙන තමයි මේ කරන්නේ. උදේ ටිකක් බණ ටිකක් දානවා. ධම්ම චින්තාවක්ම දාලා පොඩ්ඩක් අල්ලගෙන එතන ඉඳන්ම කරන්නේ අල්ලගන්න එක. දැන් නියම් ටික ධම්ම ධම්ම අල්ලගන්න මේක. අල්ලගන්නේ ඒගොල්ලන්ගේ මේ පඩු පාන ටික විකුණ ගන්න. මේ මුලා කරන වැඩ පිළිවෙලක් මේ කරන්නේ. මොකද පින්නොත්නේ අවශ්‍ය දේවල් ටික අවශ්‍ය දේවල් ගන්න දැනීම දාන්න ඕනේ නැහැ. දැන් කවදාවත් මේ පින්නොතුන් දැකලා තියෙද රූපාණියම දානවා ඉන්දර මිලදී ගන්නයි කියලා. හාල් මිලදී ගන්නයි කියලා. භූමිතල මිලදී ගන්නයි කියලා. ලුණු මිලදී ගන්නයි කියලා. ඒවට ප්‍රචාරණයක් ඕනේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික අනිවාර්යයෙන්ම ගන්නවා අපි. අනවශ්‍ය භාණ්ඩ අවශ්‍ය භාණ්ඩ බවට පත් කිරීමත් ටිකක් අවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත් කිරීමත් තමයි මේ මාර්ගයෙන් කරන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපිව මුලාවට පත් කිරීම තමයි කරන්නේ. ඒ මාධ්‍යෙ මෙතෙමිට කලකට කියනවා මේ ආහාර හොඳයි කියලා. හොඳයි කියලා ආයි කලකට කියනවා නෑ ඒක හොඳ නෑ මේ දැන් ඒව අගුණයි කියලා. අර කියන මාධ්‍යම තමයි තමයි පත්‍රවල කියනවා මේ බැංකු හොඳයි මේ බැංකුවල සල්ලි දාන බොහොම දිනුයි කියලා. ඒ පත්‍රෙම ඩාරික කලකට කලදි කියනවා ඒ බැංකුවේ දැන් ගම්කොලක් කියලා. මාධ්‍ය ස්වභාවය මේක ඇපෙන්න තුනි. ඒ නිසා මේ කරන්නේ අපිව අර අපිට තියෙන ප්‍රඥාව ලබා ගන්න තියෙන අවස්ථාව නැති කරන එක මේ කරන්නේ. දහමින් කරන්නේ පින්නතුනේ හැම දෙයක් නෙවෙයි සපුරාම මිනිසාගේ බුද්ධිය වඩාත්ම විකසිත කරන ධහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. මේ ධහම දේශනා කරන ධහම ඇහුවයි කියලා දේශකයට කිසිම වාසියක් නැහැ. සම්පූර්ණ වාසිය තියෙන ශ්‍රාවකයට. ශ්‍රාවකය තමයි මේක ප්‍රතිලාභ ලබා ගන්නෙ. ශ්‍රාවකය තමයි සැබෑ ගෞරවයක් මේක දේශනා කරන කෙනා කියලා ඇතිවන්නේ. අයි ඒකට හේතුව මේක ඇහුවත් පින්නතුනේ සානිකරම දුක නැති වෙන ධහමක් මේක. අර සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛාදින කාරණයේදී මෙන්න මේ පහට අපි තියෙන ආශාව දුරු කරගත්තනම් පින්නතුනි ආශාව දුරු කරගන්නයි කියන්නේ බඩු පාන ටික ඔක්කොම අයින් කිරීම නෙමෙයි මේ. බඩු පාන ටික පරිහරණය කරන ගමන්ම ඒ සඳහා තියෙන දැඩි ඇලීම අඩු කරගන්න එක. දෝදරුවන්ගෙන් ඉවත් වෙලීම නෙමෙයි ධර්ම කියලා කියන්නේ. ධර්මය අහන කෙනා වඩාත්ම දරුවන්ට යුතුයම් ටික කරනවා. හැබැයි පින්නතුනි යුතුයම් කරාට දරුවන්ට තියෙන දැඩි බැඳීම අඩු කර ගන්නවා. අපේ දෙමාපියෝ ඇකඩමියට බොහෝ විට දරුවෝ නිසා තමයි සතුරු වෙන්නේ. දරුවෙක් ලැබුණාම අපි යන්වා සතුරු වෙනව නේද? ඒ දරුවා හැම ඇකඩමියට විවාහ ගසමත් වෙනකොට ලෙඩ දුකටපත් වෙනකොට යාම තාත්තම කොච්චර නම් දුක් විඳිනවද? බලන්න පින්නතුනි මේ ජීවිතය අපි ආස්වාදයක් විඳයි කියලා කියන්නේ පින්නතුනි මතක තියාගන්න හොඳට යමක ආස්වාදේ විඳනනම් අවිද්‍යාවෙන් යුක්තව ඒ ආස්වාදයේ විඳින ප්‍රමාණයටම ඒ දේ වෙනස් වෙනකොට ඒ දේ තමන් කැමති විදිහට නොපවතිනකොට තමන් දුක හට ගන්නවා. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ දේ ගැන මේ දේ පරිහරණය කරන්න. දරුවෝ ඇති කරගන්න. හොඳ දරුවෝ තමන්ට ඉන්නව, හොඳ ස්වාමි භාර්යාවන් තමන්ට ඉන්නට ඕන, හොඳ ගෙදර තමන්ට තියෙන්නට ඕන, හොඳ යාන වාහන තමන්ට තියෙන්නට ඕන, හොඳ අධ්‍යාපනය ලබන්න ඕන, හොඳ රැකියා කරන්න ඕන. හැබැයි මේ තමයි පරිහරණය කරන දේවල් පින්නතුනි වෙනස් වෙන දේවල් කියන එක නොනින් තේරුම් ගන්න. මේ තමයි පරිහරණය කරන දේවල් හැමදාම තමා කැමති විදිහට නොපොතින දේවල් බව කල්පියාම මතක තියාගන්න. මේ තමයි පරිහරණය කරන දේවල් වලින් සමාහට වෙන් වෙලා ඉන්න සිද්ධ වෙන බව කල්පියාම මතක තියාගෙන ඉන්න. දැන් පින්නතුනි අද අපේ ශරීරය අපි ලක්ෂණයට භාවිත කරනවා. අපි ඇතැමිට දවසට කීප වතාවක් කණ්ණාඩි ළඟට යනව නේද බලන්න රූපේ ලස්සන කාලේ. නමුත් ඒ යන අපිම පින්නතුනි බලන කාලයකදී මොකද වෙන්නේ? කාලයකදී අපිට කණ්ණාඩියත් එක තමයි අපේනව නේද? අපේ රූපයේ ටිකින් ටික වෙනස් වෙනකොට රූපයේ දුර්වල වෙනකොට අපි අර කණ්ණාඩිය ළඟට යන වේලාව වාර ගන්න අඩු කරනවා ටිකින් ටික නේද? අඩු කරන විතරක් නෙමෙයි. කලකදී පින්තුනි මේ ශාරීරියේ දුර්වල වෙලා වාරු නැතිවන කාලෙදී අපට හිතෙනවානේ ඉක්මනටම මේ ශරීරයෙන් නිදහස් වෙලා යන්න නැත්තම් හොඳයි කියලා. බලන්න පින්තුනි කාලයක් අපි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව පින්තුනි බුදුදහමේ ලක්ෂණ උපමාවක් තියෙනවා. ඉතාම ලස්සන උපමාවක්. මේ උපමාව හොඳට මතක තියාගන්න. එක්තරා ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. අපි කියමු සිටුවරයෙක් කියලා. මේ සිටුවරයාත් එක්ක ඉන්න අමනාප පුද්ගලයෙක්. මේ අමනාප පුද්ගලයා බලනවා මේ සිටුවරයා ඝාතනය කරන්න. නොයෙක් විදිහ උපාය යොදනවා. නමුත් කිසිම උපායකින් මේ සිටුවරයා ඝාතනය කරන්න මට බැරි වෙනවා. ඊට පස්සේ මොකද මෙයා කරන්නේ? මෙයා එනවා සිටුවරයාගේ ගෙදරට. ඉතාම සුහදව කතා කරනවා. සුහදව කතා කරලා කියනවා මම ආයේ ඔබතුමාට සේවය කරන්න කියලා. මේ සිටු මැදුනේ මේ පුද්ගලයා සිටුමාට නොමිලේම සේවය කරනවා. දවස් දෙකක් නෙවෙයි. අවුරුදු ගාණක් සේවය කරනවා. මේ සිටුවරයාගේ ඉතාමත්ම විශ්වාසවන්ත කෙනා බවට පත් වෙනවා. උදේ පාන්දර සිටුවරයා නැගිටින කලින් නැතිදන අතුපතු ගානවා, ජනෙල් දොලවන අරිනවා, සතුන්ට කෑම දෙන ඔක්කොම කරනවා. මේ සිටුවරයා නිදාගත්තට පස්සේ ගෙවල් දොරවල් ඔක්කොම බලලා ඒව වහන්න ඕන තැන් වහලා නිදිය ගන්න. මෙහෙම කාලයක් ගත වෙනකොට පින්නතුනි මොකද වෙන්නේ? මේ සිටුවරයා මේ පුජ්‍යලයා පිළිබඳ ඉතාම විශ්වාසවන්ත භාණ්ඩයකට පත් වෙනවා. මේ සිටු මැදුරේ ගේට්ටුවක් තියෙන ඒ ගේට්ටුවේ තියෙන මුරකරුවන් සමගම හිතවත් වෙනවා. වෙනද මෙයා පරීක්ෂා කළ ගේට්ටුවෙන් ඇතුළත් කෙරේ. නමුත් කාලයක් ගියාට පස්සේ කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව මෙතන සාත ඕනම වෙලාවක ඇතුළු වෙන්න පිටු වෙන්න පුළුවන් අවස්ථර ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි රාත්‍රී කාලයේ මේ සිටු මැදුරේ මොහොත නිදාගන්න අවස්ථාව ලැබුණා. මේ සිටුවරයා සමගින් මේ යතුරු වාදී සියල්ලම මේ තැනට බාර දුන්නා. මේ විශ්වාසන්ත භාවය නිසා. මේම වසර ගාණක් ගියාට පස්සේ මොකද වෙන්නේ පින්තුනි? එක දවසක මේ සිටුවරයා නිදාගෙන ඉන අවස්ථාවේදී ඉතාම සියුණු කඩුවක් අරගෙන අර සිටුවරයාගේ බෙල්ල කබලා සිටු මැදුරෙන් සුපුරුදු පරිදි ඉතාම හෙමින් සීරුවේ ගේට්ටුවෙම පිට වෙලා ගියා. මේක තමයි කතාව. එතකොට අර වස්ත්‍ර ගාණක් ඉතාම ආදරයෙන් සැලකුවේ කවුද මේ? වස්ත්‍ර ගාණක් කවුද මේ සැලකුවේ? අර ජීවිතස්සෙට පස් කරන්න මේ යව ඝාතනය කරන්න ආපු ඝාතකය මේ. ඝාතකය මේ හුඟක් උදව් කරමින් මේ හිටියේ. නමුත් දැඩි වේදනාවක් දීලා උ එතනින් නික්මලා ගියා. මෙන්න මේ උපමා පෙන්නුතුනේ අපේ ජීවිතයේ යම් කිසි දෙයකට දීලා තියෙන බුදුදහමේ. හිතා ගන්න පුළුවන්ද? අපේ ළඟත් මේ වගේ කෙනෙක් ඉන්නවා. කවුද කෙනා? තණ්හාව සහිතව ඉන්න මේ අපට ලැබිච්ච සම්පූර්ණම හිත සහිත මේ පංච උපාදානස්කන්ධය. මේ අපේ අන්තව තියෙන සියලුම මේ දේපළ ටික. අපේ රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පහ තමයි උපමා කරලා තියෙන්නේ. මේ පහෙන් සැදිච්ච සමස්ත ජීවිතේ තමයි අර වදකයට උපමා කරලා තියෙන්නේ. ඇයි එහෙම උපමා කළේ? මේ වදකියා පින්නතුනි කාලෙකදී අපට පෙනෙන ජීවිතය හරියම ලස්සනයි. හරියම සුන්දරයි. හරියම සුභවාදී කියලා කාලෙකදී පෙන්නනවා. කාලෙකදී පින්නල කලකදී පින්නතුනි මෙයාම තමයි අපට මහ දුක් වේදනා දෙන්නේ. කලකදී දුක් දීලා මහ වේදනාවක් දීලා කලකදී මේක නිරුද්ධ වෙනා යනවා. ඔන්න පින්නතුනි යථාර්ථය. හැබැයි අපිට මේකත් එක අමනාප වෙන්නේ නැහැ. අමනාප වෙන්නේ නැහැ කියන්නේ මම පස්සේ නැත් එකම අමනාප වෙන්නේ තමයි. ඒ නිසා දුවල දෙන්නේ නැහැ. දුවන්නේ මේ පහත් එක්කම දුවන්නේ. කොල්මනස් එක වගේ තමයි. දැන් හොල්මන්ට පය දුවනෝනේ සමහර අය නේද? හොල්මන් කියන්නේ මොකද්ද? සැලෙච්ච මනස කියන එක මනස අතරම දුවන්නේ. මේක නිදහස් වෙන කියලා පිනුතුනි දුවලවත් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලවත් ඉහළ මට්ටමේ රැකියාවක් ලබාගෙනවත් ඉතාම සුපිරි රටකට ගිහිල්ලවත් ඉතාම ජීවුණු නිවසක සුව පහසු මන්දිරයක හිටියත් මේක නිදහස් වෙන්න බෑ. අපි දුකෙන් නිදහස් වෙන කියලා හිතාගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. දුකෙන් නිදහස් වෙන නම් පිළිතුනි මෙන්න මේ වදකියාම උපකාරී කරගෙනම මේ වරදියා මත පිහිටලාම මේ දුකෙන් නිදහස් වෙලා තියෙන්නේ මෙයාගේ මතින්මයි. ඒකයි මේකේ තියෙන ආශ්චර්යය. ඒ නිසා මේ පහ හරියට අවබෝධ කරගෙන මේ පහර තියෙන දැඩි ආශාව යම් කිසි දවසක අපි සපුරා අත්හැරියනම් එදාට තමයි පිනුත්න අපේ ජීවිතේ වඩාත්ම සතුටින් ඉන්න දවස වෙන්නේ. එදාට තමයි අපි දුකෙන් නිදහස් වෙච්ච අවස්ථාව වෙන්නේ. පින්නතුනි මේ දුකෙන් නිදහස් වන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. බොහෝ ආගම්වල විමුක්තිය, ස්වර්ගය, මොක්ෂය කියන්නේ මරණයෙන් පස්සේ. ලෝකේ තියෙන බොහෝ ආගම්වල. නමුත් බුදුදහම එහෙම කියන්නේ නැහැ. බුදුදහමේ කියන්නේ පින්නතුනි මේ විමුක්තිය තියෙන්නේ මේ ජීවත් වෙන කාලෙදිමයි. මේ විමුක්තිය තියෙන්නේ සජීවී පුද්ගලයෙක් තුළයි. මේ විමුක්තිය මිනිසෙක් හැටියටම ලබන්න පුළුවන්. මේ විමුක්තිය ලැබපු එක්කෙනෙක් දෙන්නේ නැති දහස් ගණන් ලක්ෂ ගණන් මේ ලෝකේ සිටියා. වර්තමානයේ සැලිවුතු ප්‍රමාණයක් මේ අවබෝධය කරා යන අය ඉන්නවා ලෝකේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අවබෝධය ලබාගත් සමහර අය, සමහර රජවරු තමන්ගේ රජකම ඇතුළු සියලුම රජ සම්පත් අත්හැරලා වනයේ ගිහිල්ලා රාත්‍රී කාලයේ මහා ගරසනාවක සැතපීලා අඳපානින්දගෙන අනේ සැපයි කියලා ජීවිතය ගැන කියලා තියෙනවා. අන්න එදාට තමයි අපි ජීවිතේ සැප විඳින්නේ. එදාට තමයි පින්නතුනි සැබෑ ජීවිත තෘප්තිය ලබන්නේ. එදාට පින්නතුනි ඇදැම්මට අපි හැරමිටිය යන දවස වෙන්න පුළුවන්. හැරමිටියෙන් ගියත් පින්නතුනි ජීවිතේ දුක් වෙන්නේ නැහැ. එදාට තමයි සංසගව සියලුම දේවල් අර සුනාමියෙන් අහිමි වුණා වගේ එක මොහොතෙන් තමයි සංසක සියලුම දේ අහිමි වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී සිනහඟුත් මූණෙන් උපේක්ෂා සාගත වේදස බලනවා. ඒ අවබෝධයෙන් පින්නතුනි වෙන කිසිදු දෙයකින් අපි අධ්‍යාපනය ලබලා ඉහළ රැකියාවන් ලබලා ධනදහන් ලබලා කිසිදු දෙයකින් අපට ජීවිතය ලබන්න බෑ. ඒ ජීවිත තෘප්තිය ලබන්න තියෙන්නේ පින්නතුනි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා ඔස්සේ ගිහිල්ලා මෙන්න මේ ස්කන්ධ පංචක සහිත රූප වේදනා ආදී මේ ස්කන්ධ පංචකයේ සපුරාම අවබෝධ කරගෙන මේ සඳහා තියෙන ආසාව සම්පූර්ණයෙන්ම අයින් කරගත්තනම් ආසාවත් හරිනමයි බඩු භාණ්ඩ වලින් අයින් වෙන එකනේ දෙකක් වෙනතුනි හොඳම දෙක තියාගන්නේ ආසාවත් හරිනවා කියන්නේ මේව දාන ආරණ්‍යකට යන්නද කියනව නෙවෙයි මේ ආසාවත් හරිනවා කියන්නේ මේ නිවසේ ඉඳගෙන මේ දරුව ටික පරිහරණය කරද්දීම මේ සඳහා තියෙන ගැටි බැඳීම අඩු කරගන්න එක සුද්ධෝදන රජතුමා මේ අවබෝධය ලබා ගත්තේ පින්තුනි රජ සමුසුලද්දී රජ කෙනෙක් ඇදී ඉඳිමි නොයි සුද්ධෝදන රජතුමා රහතුන් රජකම අත්හැරලා වනගත වෙන නිවේ ඒ නිසා කෙනෙක් බුද්ධිමත් නම් ඕනනම් තමන්ගේ නිවස ඉඳගෙනම මේ අවබෝධය ලබලා තමන්ට ජීවිතේ නියම තෘප්තිය ලබන්න පුළුවන් ඒ තෘප්තිය ලැබුව කෙනා පින්තුනි ජීවිතේ අඩන්නේ නැහැ ජීවිතේ කලබල වෙන්නේ නැහැ. ජීවිතේ පින්නතුනි කෙනෙක් බුද්ධිමත් නැද්ද කියන එක තීරණය කරන්නේ කෙනෙක් ජීවිතේ වඩාත්ම ප්‍රතිඵල ලබා ගත්තද නැද්ද කියන එක තීරණය වන්නේ ජීවිතේ හඳන්න වැළපෙන්න කාරණයක් ආපු අවස්ථාවේදී නොහඬා නොවැළපී ඉන්න කෙනා. දරුවෙක් අසනීප වෙනකොට, දරුවෙක් ඇතැම් විට ජීවිතේ සමු ගන්නකොට, තමගේ සමීප ඥාතීන් මිය යනකොට නොහඬා ඉන්න පුළුවන් නම් තමන්ගේ නෙතට කඳුලක් නොනෙනවා නම් අවබෝධයෙන් ඒ අවස්ථාවේදී බුද්ධිමත්යකට මුහුණ දෙන්න පුළුවන් නම් අන්න ඒ කෙනා තමයි පිනුතුනි සැබෑ බුද්ධිමත් කෙනා. ඒ අවස්ථාවේදී දුක් නොවි ඉන්න බෑ පිනුතුනි කොයි තරම් උගත්තන් තිබුණා. සමහර මහාචාර්යවරු ඉන්න පිනුතුනි ජීවිත අන්තිම මොහොතේ හරියට දුක් විඳිනවා. මොකද ඒ අය දැනුම දිනු කිරීම විතරයි කරලා තියෙන්නේ. ඇතැමිට එක්තැන් වෙලා බොහෝම දුක් විඳගෙන ඉතාම අපිරිසුදු අන්තිම කාලේ ඉඳලා මේ යන සමහර උගත් අය ඉන්නවා. සමහර ඉහළ රැකියා කරපු අන්තිම කාලේ පින්නතුනි මානසික රෝගීන් බවට පත් වෙනවා. මනස විකෘති වෙනවා. ඊට ස්වභාවයෙන්ම ඒක පින්නතුනි ඒ තත්ත්වයට පත් නොවෙන්න නම් කරන්න තියෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේ අවබෝධය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු කරන්න ඕනේ. අන්න එදාට තමයි තමා සැබෑ බුද්ධිමත් කෙනෙක් වෙන්නේ. එදාට පින්නතුනි අන්න එවැනි අවබෝධයක් යම් කිසි දවසක ලැබුණා නම් පින්නතුනි එදාට තමයි සැබෑ තෘප්තිමත් ජීවිත ගත කරන්නේ. එයින් මෙහා පින්නතුනි ඇතැම් විට අපි දහමේ සඳහන් වන ඉතාම ලස්සන කාරණයක් ලෝකෙ මිනිස්සු වයසට යන ලෝකියා වයසට යෑමේ නිදහස් වෙන කියලා හිතාගෙන කරන්නේ මොකද්ද? වයසට යන දේවල් ටිකම ලං කරගන්නවා. ලෙඩ දුක් වලින් නිදහස් වෙන කියලා හිතාගෙන ලෙඩ දුක් වලට පත් වෙනම කුද්දෙන ලං කරගන්නවා. විනාශයට මරණයට පත් වෙන ලෝකියා විනාශයට පත් නොවී ඉන්න කියලා හිතාගෙන මොකද කරන්නේ? ඒ වගේම විනාශයට පත් වෙන මරණයට පත් වෙන දේවල් ටිකක් ලං කරගන්නවා කියලා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම අපේ ජීවිත කරන්නේ මේක. ඒ නිසා අපි මේ යන මාවත පටිසෝත මේ යන ගමන අනුසෝත ගාමී දහමක් ගංගා පහරට ගලාගෙන යනවා වගේ අපි මේ යන්නේ අපිට මේ ජනමාදයෙන් උදව් කරන්නේ ගංගා පහරට ගලාගෙන යනවා වගේ ජීවිත අන්තිම කාලේ දුක් විඳින පුළුවන් මාවතක් මේ කියන්නේ. දහම කියලා කියන්නේ පිළිතුනේ පටිසෝත ගාමී දහම. බුදුබම් බරන දහමක් මේක අමාරු ලෝකෙට තේරුම් කරලා දෙන්න. බුදුමහරණ කාලේ එක්තරා සාස්ත්‍රවරයෙක් හිටියේ සංජය කියලා. උපදෙස් පරිබ්‍රාජයෙන් නැත්නම් සරු සාන්ද්‍රමේ අවබෝධය ලබාගෙන තමන්ගේ මේ ගුරුවරයෙක් වෙච්ච සංජයට කිව්වා අපි යම් බුදුහාරු හමු වෙන කියලා. ඊට පස්සේ මොහු කියනවා නෑ නෑ මට නම් බෑ යන්න කියලා. මොකද හේතුව කියලා කිව්වා ලෝකේ වැඩිපුර ඉන්නේ මොඩ අය. වැඩිපුර අය මගේ ළඟ ඉවි මට වැඩිපුර ස්ථාවරතාවක් ඉඳී බුද්ධිමත් ඇටකද නෑ බුද්ධිමත් එකද නෑ බුදුහාරු ළඟට ආවේ කියලා. දැන් ඒකෙන් කියන්නේ පින්නතුනි අඩුයි මේක තීරුම් ගන්න ප්‍රමාණය අඩුයි තීරුම් ගන්න එක ලේසි නෑ. මොකද වැඩිපුරම ලෝකේ යන්නේ මේ පැත්තට යන්නේ ඒ සඳහා උදව් දෙන්නේ. යද ලෝකේ විවිධ ශාස්ත්‍රවල පහළ වෙන මේ යම් යම් මට්ටම් වලින් දේශනා කළා තියෙන ලෝකෙට. මේ අතරේ දේශනා කළා තියෙන ලෝකේ ශාස්ත්‍රවරු. නමුත් ඒ ශාස්ත්‍රවරු යම් යම් මට්ටම් වල විතරයි ඉන්නේ. නමුත් ඒ අතරින් සුවිශේෂීය බුදුදහමෙන් සඳහන් කරන මේ තමයි අපුරාම දුකෙන් නිදහස් වීමේ මාවත. මෙන්න මේ මාවත තේරුම් ගන්න පිළිතුරු යම් කිසි දවසක එදාට තමයි අපේ ජීවිතයේ හැබෑම ප්‍රතිඵලය ගත දවස වෙන්නේ. අන්න එදාට සඳහන් කරනවා ධම්මං විනානත්ති පිතාච මාතා කියලා. ධර්මයේ හැර මලෙක් පියෙක් නැහැ කියලා. ලෝකේ දාර තමයි පිළිපුනි සැබෑ උපකාර කළ කෙනා ඉන්නේ. ජීවිත අපට වඩාත් උපකාර කරන දෙනා තමයි අපි අම්මා තාත්තා දෙන්න. ධහම කියලා කියන්නේ අම්මා තාත්තා දෙන්නට වඩා උපකාර කරන දෙන්නේ. මේ ධහම පිළිතුරු මේ අවබෝධය ලබා ගන්න නම් අපි ජීවිතයේ සමන් දුක් කරදරේ නවත් සාවිදි දුකෙන් නිදහස් වෙනවා. මේ දුක තමන්ට එන්නේ නැහැ. දුක ඉන්නේ පිළිතුනේ මේක සමාජය කියලා සමාජ ග්‍රහණය කරගත්තු අවස්ථාවේදී. ඒ නිසා හරියට ගේට්ටුව ළඟදී හරියට මුරකාරයෙක් ඉන්නවා වගේ මේ අවබෝධය සතිය හරියට තියෙනවා නම් බාහිර දුක එනකොටම අපි අභ්‍යන්තරයට ගන්නේ නැහැ. දන්නව මේ වෙනස් වෙන ලෝකයක් මේ හැම දෙයක්ම පිණිස ක්ෂණික වෙනස් වෙමින් ඇති. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කි මේ පහ ක්ෂණික වෙනස් වෙමින් තියෙන්නේ. මේ වෙනස තේරුම් ගන්න පුළුවන් නම් නැටකින්ති ලෝකේ උපාදිරික ආකාරයට ලෝකෙ කිසිුයක් කෙරේ දැඩි ආසාවක් ඇති කරගන්නේ නැහැ. ආසාව ඇති කරනවට ප්‍රමාණයට ඇලියමන ඇති නොකරගත් ප්‍රමාණයට දීවිසේ දුක නැහැ. මේ සඳහා පිණුතුනි මුලින් දාන කියලා භාවනා දී සින්දහම් කරන්න හොඳ මිතුරන් ආශ්‍රය කරන්න මේ බාහිර දේ සඳහා තියෙන ආසාව අඩු කරගන්න. ඒ ආසාව අඩු කරගන්න මාවත තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට මේ තමා අතුරු කරන සීලුම දේවල් නුවණින් බලන්න. අනිත්‍ය හැටියට මේව දුක් හැටියට මේව තමන්ගේ ආත්ම නොවන හැටියට නුවණින් මෙනෙහි කරන්න. මේක තමයි පිළිතුරු සම්පූර්ණ බුදුදහම මේ කෙටියෙන් කිව්වේ. සමස්ත බුදුදහම මේ සාරාංශයනේ කිව්වේ. මේක බුදුහාමුදුරුවෝ විවිධ න්‍යායවලින් දේශනා කළා තියෙනවා. ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව විවිධ සාරවලින් මේක දේශනා කළා තියෙනවා. තමා බුද්ධිමත් කෙනෙක් නම් පිළිතුරු මේ ජීවිත කාලයේදී මේක ඇත්තද කියලා බලන්න. යම් කිසි ප්‍රමාණයකට දුකෙන් නිදහස් වෙනවත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක ජීවිතයේ ප්‍රායෝගික අත්දැක බලන්න. ඒ අත්දැක බලන කෙනාට පින්නතුනේ මේ ජීවිතයේ සැප ලැබෙන සම්පූර්ණම කෙලෙස් වයින් කර දවසට නෙවෙයි. මේක පටන් ගත්ත මොහොතේ ඉඳන්ම සැප ලැබෙනවා. මේක ප්‍රායෝගික කරන්න පටන් ගත්ත මොහොතේ පටන්ම තමා මාවතට වැඩිලා තියෙන්නේ. දැන් බලන්න පින්නතුනේ උදාහරණයක් ඇටියට දැන් කොළඹින් නුවරට යනකොට කොළඹින් කැලණිය පාස්වෙච්ච ගමන කියන්නේ මේ නුවර පාර කියලා කියන්නේ. නුවර පාර කැලණිය නුවර පාර කඩවත නුවර පාර නිට්ටඹුව නුවර පාර වර්ගපොළ හොම දිගටම යනවා. මාතර පැත්තට යනවනම් අර ගාලු මෝදර පාස්සේ ගාමම කියන්නේ ගාලු පාර කියලා. ගාලට යන්න ඕනේ නැහැ. ගෝල් ෆේස් එකේ නම් ගාලු පාර. ගාලු පාර කොල්ල පිටියේ ගාලු පාර වැල්ලවස්ස ගාලු පාර බම්බල පිටියේ ගාලු පාර දෙවිවරු හොම දිගටම ගාලු පාරම යනවා ගාලට යන ගම. අන්නේ වගේ තමයි මේ මාවතට ආරම්භයේ ඉඳම පිනුතුනේ මේ දුකෙන් නිදහස් වෙන මාවතට මේ පිවිසියේ එතන ඉඳම බාහිරින් යන දුක් ටික ටිකෙන් කඩ වෙන ගන්නවා. එතන ඉන්නම තමයි ජීවිතේ වඩාත්ම බුද්ධිමත්ව තමයි වැඩ කරන්නේ. ජීවිතේ කිසිදු කෙනෙකුට හානියක් නොවන විදිහට ජීවිත ගත කරනවා. ජීවිතේ තමා කරන හැම දෙයක්ම දැහැමිව ගත කරනවා. තමාගේ වචන සංවර වෙනවා, තමාගේ ක්‍රියාවන් සංවර වෙනවා. ඉතාම බුද්ධිමත් තමා වැඩ කරන්නේ ඉවසේදී. තමා ආයතනයක රැකියාවක් කරනවා නම් ඒත් එහෙමයි. හැම තැනදීම කිසිදු කෙනෙකුට හානිය නොවන නිසා මොකද තමා කර්ම ශක්තිය අදහනවා, කර්ම විශ්වාස කරනවා. කර්මයේ විශ්වාස කරන පදන මිදගෙන සතර ගමන් කරන කෙනෙක් බව අවබෝධයෙන් යුක්තව සතර වඩ වඩාත්ම කුසලයේ පැතර නැඹුරු වෙනා මේ දුකෙන් නිදහස් මේ මාවත වෙත තමා එළඹෙනවා. එනිසා පිනුතුනේ සඳහා කටයුතු කරන්න අපි උත්සාහ ගනිමු. මේක තමයි අද අපි කියන බලාපොරොත්තු වෙච්ච ධර්ම දේශනා. බොහෝ වේලාවක් නික්මලා ගියා. පැයකට විනාඩි 10කටත් වඩා මේ පිළිතුරු මම අහුවා. අමාරුයිම වගේ අහුවේ නේද? කාලයම ගත වුණා. පිනුතුනේ අපිට කාලේ වැය වුණත් අපි ජීවිතයේ වඩාත්ම අර්ථවත් දේවල් අපි අහන්නට ඕන කුමන ධර්මක වුණත් බුදු දහම විතරක් නෙවෙයි. එහෙනම් දාර්ශනිකයන් දේවල් හෝ වේවා, විද්‍යාත්මක දේවල් හෝ වේවා වැඩගත් දෙයක් තියෙනවා තමා කාලේ කැප කරලා අහන්න. ලෝකේ වඩාත්ම වටිනාම දේ තමයි බුද්ධිය කියන එක, ප්‍රඥාව කියන එක. මේ ප්‍රඥාව කොච්චරනම් වටිනා ප්‍රඥාවද කියන එක තීරණයවන්නේ මේ ප්‍රඥාවෙන් සමාඩ දුකෙන් නිදහස් වෙන මාවත කියනවනම්. අන්න ඒ අනුව තමයි දර්ශනයේ වටිනාකම තීරණය කරන සාධකය. එනසා පින්තුනි එවැනි දහමක් අහන්නට අපි ජීවිතයේ යම් යම් අවස්ථාවල කාලය ගත කරන ඒ කාර්යවත් කැප කිරීමත් ඒක තමයි වඩාත්ම ජීවිතයේ වටිනාම අවස්ථාව. එනිසා මේ අවස්ථා මේ පින්තුන් ගත කළාද බොහෝ වේලාවක් ධර්මයට ඇහුම්කන් දුන්නා. මේ පින්තුන් ඉතාම සත්පුරුෂ පිරිසක්. බණක් අහන්නට හොඳ දෙයක් අහන්නට හැම දිනාටම හිතේ දෙන්නේ නැහැ. මේක පින්තුනි සතර බොහෝ පින්කම් කරපු පින සානිසංසයක් නේ. හොඳ දෙයක් අහන්නට තමන්ගේ දේශමාන යොමු කරන්න පිනතුනි ඉතාම කුසලයට අනිසංසයක් මේක. එනිසා මේ හැම දිනෙකම බුද්ධිමත් පිරිසක්, හැම දිනෙකම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිරිසක්. එනිසා ඔබ මේ කාලය කැප කළ විශේෂයෙන් කළගුණ සැලකීමේ පින්කම සඳහා මීට වසරකට කලින් මිය ගිය GH ආර්ය සේන මහත්මයා ශ්‍රීපත් කරලා එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ පින්කම සිදු කළේ. එනිසා මේ පිනතුන් මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළා ඒරස් කරගත් සෞල් සිලම් කුණදැස නංගේ බලයෙන් මීට වසරකට කලින් මිය ගිය GH ආර්ය සේන මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් එතුමාගේ පරලෝක ජීවිත සුගති ගාමි කරගනීවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳ ඒරස් කරගත් මේ සීලම කුණදැහමයන් ඒ මහත්මයා ප්‍රධාන යම් සාඥාක් විතරාදින් මේ පින්කමට සහභාගී වෙච්ච යම් මේ පින්තුනි හැම දිනාගේම නමින් මිය ගොස් කිසියම් ඥාති පිරිසක් දී පලාපොරොත්තු වෙන්නේ නම් ඒ සියලුම ඥාති උද මේ පින් අනුමෝදන්ව ඒ සමගයේ සතර ජීවිත සුවපත් කරගනීවා කියන ප්‍රාර්ථනාවෙන් ඉදන් මේ ඥාති නම් හොතු කියන ගාථාව කියලා පින් අනුමෝදන් කරා. හොඳයි රැස්තරගත් මේ සියලුම කුණ ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මදස්සික දෙවියනුත් මේ පින් අනුමෝදන් වන මේ හැම දිනටම දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය සැලසේවා. මේ කුඩා දූ දරුවන් ඉගෙන කියා ගන්න දරුවන් ඉන්නවා මේ හැම දිනටම හොඳට ඉගෙන කියා ගන්නට හොඳට විභාගෙ සමත් මේ පින් කමත් ආශිර්වාදයක් වේවා. දෙවියන්ගේ දැහැමි ආශිර්වාදයෙන් මේ දරුවන් හැම දිනටම ලැබේවා. පින් කමන සහභාගී වන හැම දිනටම දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවෙන් නිරොග් නිරෝගී සම්පත් සලසා දේවා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවන් සියසම හේතු වේවා කියන සත්‍යයෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. ධර්ම ශ්‍රවණේ අනිසංසයෙන් දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලුම කුණ ධර්මංගේ බලයෙන් මේ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝක ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොච්චි භවන්තු තේ. හැම දිනාටම සර්වන් සරණයි.